අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බං භික්ඛවේ ආදිත්තං කිංච භික්ඛවේ සබ්බං ආදිත්තං චක්ඛුං භික්ඛවේ ආදිත්තං රූපා ආදිත්තා චක්ඛු විඤ්ඤාණං ආදිත්තං චක්ඛු සම්පස්සෝ ආදිත්තෝ යම්පි දං චක්ඛු සම්පස්ස පච්චයා උප්පජ්ජති දේසං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ආදිත්තං කේන ආදිත්තං රාගග්ගිනා දෝසග්ගිනා මෝහග්ගිනා ආදිත්තං ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි ආදිත්තංති වදාමි ති සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස අදත් සැදී පැහැදී සූදානම් සිටින්නේ මද වේලාවක් සූත්‍ර දේශනාවන් මුල් කරගෙන ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහායි. පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා අචින්තනීය විෂයන් හතරක් ගැන. අචින්තනීය කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට සිතල කෙලවලක් කරන්නට බැරි බොහෝම ගැඹීර ක්ෂේත්‍රයන් පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ විෂය බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශේෂ කාරණා සාමාන්‍ය කෙනෙකුට හිතා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමේ. සාමාන්‍ය කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා කුස ලක්ෂණ කීතා තියෙන්නේ කොහොමද? 80ක් අනුව්‍යංජන පිළිලා තිබෙන්නේ කොහොමද? ඒ වගේම සද්වර්ණ බුද්ධ රශ්මි මාලාව ශරීරයෙන් නිකුත් වෙන්නේ කොහොමද? ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙනකොට විශේෂ මංගල කාරණා ලෝ පහළ සිද්ධ වෙන්නේ කොහොමද? ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට තිබෙන එදිපාතිහාරි පෑමේ හැකියාව ආදී මේ බුද්ධ විෂයට අයිති නොයෙක් කරුණු කාරණා ගැන තමන්ගේ පොහුදුන් චින්තනයෙන් හිතන්නට ගියොත් එහෙම ඒ තැනැත්තා උමතු භාවයට පවා පත්වෙන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. බුද්ධ විෂය වගේම ධ්‍යාන වඩන්නාගේ ධ්‍යාන විෂයත් අචින්තනීය විෂයක්. ධ්‍යාන වඩන කෙනෙක් ඒ ධ්‍යාන තුළින් හිත සමාහිත කරන්නේ කොහොමද? සමාහිත සිතින් කඳුරිය කරලා වමලෝ පහළ වෙන්නේ කොහොමද? ඒ වගේම චතුර්ථ ධ්‍යානයේ පාදක කරගෙන එර්ධි ප්‍රාතිහාර්ය පෑමාදී විශේෂ හැකියාවන් ලබා ගන්න කොහොමද ආදී වශයෙන් කියලා සාමාන්‍ය පොහුදුන් කෙනෙක් කල්පනා කරන්න ගියොත් එහෙම ඒ තැනැත්තාගේ හිත වික්ෂිප්ත වෙන්න පුළුවන් නැත්නම් උමතු භාවයට පවා පත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට මේ ධ්‍යාන ලාභියාගේ ධ්‍යාන විශ්ේ කියන එක දෙවැනි අචින්තනීය විශ්යයි. පළමු යන්නේ බුද්ධ විශ්යයි. තුන් යන්න හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාලා කුසල කුසල කර්ම රැස්වීම අනුව ඊට අනුරූප විපාක ලැබෙන්නේ කොහොමද කියලා සාමාන්‍ය කෙනෙක් තමන්ගේ සාමාන්‍ය බුද්ධියෙන් කල්පනා කරන්ට ගියොත් එහෙම ඒ තැනැත්තාගේ හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ තැනැත්තා අමුතු භාවයට හෝ පත් වෙන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒ කියන්නේ බලන්න මේ ජීවිතයේ කෙනෙක් ප්‍රාණඝාත අකුසල චේතනා තමන් තුළ ඇති කර ගන්නවා. සොරකම් කිරීමේ අකුසල චේතනා, කාමයන්හි වර්ධවා හැසිරීමේ අකුසල චේතනා තමන් තුළ ඇති කර ගන්නවා. ඊට පස්සේ එතනත්තා මිය පරලොව ගියයින් පස්සේ දෙවැනි ජීවිතයේහි ඇතැම් විට අර්ථාන ඝාත අදත්තා දාන කාමයන්හි වරදවා හැසිරීමේ අකුසල චේතනා ඉදිරිපත් වෙලා අකුසල විපාක ලබා දීම වශයෙන් ඒතනත්තා නිරේ පහළ වෙන්න පුළුවන්. නැත්නම් තිරිසං අපාය පහළ වෙන්න පුළුවන්. දුගතිගාමීව බොහෝ දුක් විඳින්න පුළුවන්. ඒ වගේම තවත් ඉදිරියට බොහෝ ආස්වභාව ගණනක් අර සිදු කළ අකුසලයන්ගේ විපාක හැටියට අපරාපරිය වේදනීය විපාක ලබන්න පුළුවන්. කුසල කර්ම කරන්නා වූ සත්පුරුෂයන්ටත් ඒ විදිහයි. දාන, සීල, භාවනාදී කුසල කර්මයන්හි යෙදෙනකොට ඒ කුසල කර්මයන්ට මුල් වූ කුසල චේතනාවන් නිසා අනතුරු ජීවිතවලදී කොහොමද එතනත්තා දිව්‍ය මනුෂ්‍ය සුගතියෙහි පහළ වෙන්නේ, විපාක හැටියට උපත ලබන්නේ කොහොමද? ඊළඟට අපරාපරිය වශයෙන් බොහෝ ආස්වභාව ගණන්හි සැප විපාක ලබන්නේ කොහොමද ආදී වශයෙන් කියලා සාමාන්‍ය කෙනෙක් කල්පනා කරන්න ගියොත් එහෙම ඒ තැනත්තාට ඒක හිතා ගන්න බෑ. මේ ජීවිතේ පහළ වෙන කුසල අකුසල චේතනා නිසා අනුතුරු ජීවිතවල කොහොමද විපාක ලැබෙන්නේ, ඊට අනුරූප වෙන විදිහේ සැප දුක් ලැබෙන්නේ කොහොමද කියන එක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බැරි දෙයක්. කෙනෙක් හිතන්න ගියොත් එහෙම ප්‍රතිපල වෙන්නේ මොකක්ද? ඒ තැනත්තා විචිත්ත භාවයට හෝ නැත්නම් මුතු භාවයට පත් වීමයි. සිවැනි අචින්තනීය විෂය හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාළේ ලෝක චින්තා පිළිබඳව. ලෝක චින්තා කියලා කියන්නේ මේ ලෝකයේ සදාතනිකද, එහෙමත් නැත්නම් ලෝකයේ සදාතනික නොවේද, ලෝකයට අන්තයක් තියනවාද, නැත්නම් ලෝකේ අනන්තවත්ද ආදී වශයෙන් කියලා මේ ලෝක චින්තාවන් සාමාන්‍ය කෙනෙක් තමන්ගේ සාමාන්‍ය බුද්ධියෙන් හිතන්න ගියොත් එහෙම ඒතනත්තා චිත්ත වික්ෂේපයට හෝ මුතු භාවයට පත් වෙන්නට පුළුවන් ය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒ නිසා මේ අචින්තනීය විෂයන් පිළිබඳව අපි කරුණ තේරුම් ගත යුත්තේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සම්බුදු නුවණින් අවබෝධ කරලා දේශනා කරලා තියෙන ආකාරයටමයි. ඒ කියන්නේ බුද්ධ වචනේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙනයි අපි බුදුරජාණන් වහන්සේ ගැන තේරුම් ගත යුත්තේ. බුද්ධ වචනේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙනයි අපි ධ්‍යාන විෂය ගැන තේරුම් ගත යුත්තේ. බුද්ධ වචනේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙනයි අපි කර්ම විපාක ගැන තේරුම් ගත යුත්තේ. ඒ වගේම බුද්ධ වචනේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙනයි අපි ලෝක චින්තා ගැන තේරුම් ගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගත්තහම පින්වත්නි බොහෝ අසිරිමත් පුදුම සහගත කාරණා තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් කියන්නේ බුද්ධ විෂය සම්බන්ධයෙන් කෙනෙකුට සිතාගන්ත බැරි බොහෝ අපූරු කාරණා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හැටියට ලෝපත ලබන අවස්ථාවෙහි විශේෂ කාරණා සිද්ධ වුණානේ. බෝසතාණන් වහන්සේ මව කුසින් බිහි වෙන අවස්ථාවේ මිනිස්සු පිළිගන්න ඉස්සෙල්ල බෝසතාණන් වහන්සේව පිළිගත්තේ දිව්‍ය බ්‍රහ්මාදීන් විසින් බව සඳහන් වෙනවා. ඒ වගේම බෝසතාණන් වහන්සේ උපන් මොහොතෙහි උතුරු දිශාවට සත්‍යවරක් වැඩම කරලා දස දිශා බලලා ශ්‍රේෂ්ඨ රුසිංහනාදයක් පවත්වපු ආකාරයත් ධර්මයේහි සඳහන් වෙනවා. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙනකොටත් බොහොම ආශිර්වාද දේවල් සිද්ධ වුණා. සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ පින්වත් බොහෝ ආශිර්වාද දේවල් සිද්ධ වුණා. මුළු මහත් ලෝක ධාතුව මේ කාලෝක වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ තවත් බොහෝ පෙර නිමිති පහළ වුණා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ධම්සක්කවතුම් සූත්‍රයේ වදාරන අවස්ථාවෙත් එහෙමයි. සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙන අවස්ථාවෙත් එහෙමයි. ඒ අතරතුර භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි 45 වර්ෂයක් මුළුල්ලේ නොඑක් විදිහේ එදිපාදිහාර පෑම් වාගේ විශේෂ දේවල් භාග්‍යතුන් වහන්සේ විසින් සිද්ධ කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ බොහෝ වෙලාවට එදිපාදිහාර පෑම් ආදී දේවල් කළේ මහා කරුණාවෙන් යුක්තව ඒවා දකින කරන ඇත්තන්ට සිත පහන් කරගෙන ධර්මයට යොමු වීම අවස්ථාව ලබා දීම සඳහායි. එහෙම නැතුව භාග්‍යතුන් වහන්සේට විශේෂ ඉදිකාතිහාරි පාල මිනිසීන්ගේ සිද්ධිනාගෙන වෙනත් ලාභ ප්‍රයෝජන ආදී ලැබීමේ කිසිම අදහසක් චේතනාවක් ඇත්තේ නැහැ. පොදු කරුණාසිතින්ම බොහෝ දිනාට වැඩ යහපත සලකමින් සිදුවීම සලකමින් භාග්‍යතුන් වහන්සේ විසින් නොයෙක් අවස්ථාවල්වලදී නිර්දිහා ප්‍රතිහාරි පාල බොහෝ දිනාව දමනීය කරලා නිවන් මාර්ගයට යොමු කළා. අන්න ඒ වගේ අර බුද්ධ විශ්වයේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ අසීමිත වූ ඒ හැකියාවන් පිළිබඳව පැහැදිලි වෙන ධර්මකාරණා සමූහයක් සහිත සූත්‍ර දේශනාවකුයි අද අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේට අයත් ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව. ආදිත්තය කියලා කියන්නේ ගිනිගෙන ඇවිලෙනවායි කියන අදහසයි. ආදිත්ත පරියාය කියලා කියන්නේ මේ ගිනිගත් නැත්නම් ඇවිලගත් දේ උපමා කරගෙන ඇවිල ගැනීම මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව කියන එකයි. භාග්‍යවතුන් වහන්සේ මේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව වදාළේ පුරාණ ජටිල භික්ෂූන් වහන්සේලාට. පුරාණ ජටිල භික්ෂූන් වහන්සේලා පිළිබඳ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා අටුවාවෙහි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම සඳහා බරණැස ඉසිපතනාරාමයට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේදී පංචවර්ගීය භික්ෂූන් වහන්සේලාට ප්‍රථමයෙන් ධර්මයේ දේශනා කරලා අනතුරුව ඒ වස් කාලයත් ඉසිපතනාරාමයේම ගත කළා. ඒ වස් කාලයේ මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා වූ බොහෝ දෙනෙක් පැවිදි සම්පදාව ලබාගෙන අරහත්ත්වයට පත් වුණා. ප්‍රථම වස් කාලයේ අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස හැටියට සහතන් වහන්සේලා 69ක් බිහි වුණා. පංචවර්ගීය භික්ෂූන් වහන්සේලා පළමුව පැවිදි වෙලා ධර්මය අවබෝධ කරගත්තා. අනතුරුව යසකුල පුත්‍රයන් වහන්සේ ප්‍රධාන තවත් තරුණ පිරිසක් භාග්‍යතුන් වහන්සේ වෙත පැවිදි වුණා. ඒ සියලු දෙනා වහන්සේ මේක පිළිච්චාම තහතන් වහන්සේලා 69ක් වුණා ප්‍රථම වස් කාලයේ අවසන් වෙනකොට. භාග්‍යතුන් වහන්සේ ඒ වස් කාලයේ අවසන් වුණායින් පස්සේ අවශේෂ භික්ෂුන් වහන්සේලාව ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර යවලා තමන් වහන්සේ ධර්ම දේශනා කිරීම සඳහා උරුවෙල් දනව බලා වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ විදිහට උරුවෙල් දනව බලා සම්ප්‍රාප්ත වෙලා එහි ගින්නා වූ මේ පුරාණ ජටිල භික්ෂුන් වහන්සේලා, ඒ කියන්නේ එතකොට එය පැවිදි වෙලා හිටියේ නැහැ, මේ ජටිල තාපසවරු උතුරු කරගෙන අන්න ඒ අයගෙන් ප්‍රධානියා වෙච්ච උරුවේල කාශ්‍යප කියන මේ ජටිලයා ඉන්න ආශ්‍රමයට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. පළමුවෙන් උරුවෙල් දනව්වටයි සම්ප්‍රාප්ත වුණේ. ආදිත්ත පරියාය සූත්‍රයේ දේශනා කිරීම සඳහා තමයි ඊට නුදුරින් වූ ගයා ශීර්ෂයට සම්ප්‍රාප්ත වුණේ. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරලා පළමුවෙන් මේ උරුවෙල කාශ්‍යප කියන ජටිලයාගේ ආශ්‍රමයට පිවිසියා. මේ උරුවෙල කාශ්‍යප පිළිබඳවත් පුරාණ කතාවක් සඳහන් වෙනවා. කොහොමද මේ උරුවෙල කාශ්‍යප ජටිලයා ප්‍රධාන පුරාණ ජටිල භික්ෂූන් වහන්සේලා ධර්මය අවබෝධ කරගෙන බුදුසසුනට සම්බන්ධ වුණේ කියන කාරණය. මීට කල්ප 92කට ඉස්සෙල්ලා මහින්ද නමින් රජ කෙනෙක් ඉඳලා තියෙනවා. මේ මහින්ද රජතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා කුස්ස නමින් හැඳින්වෙනවා. මේ කුස්ස කියලා කියන්නේ අනෙක් නෙවෙයි, අන් කෙනෙක් නෙමෙයි, පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන පස්චිම භාගිකව උපත ලැබුවා වූ බෝසතාණන් වහන්සේ. මේ බෝසතාණන් වහන්සේ නියමිත කාලයේහි අභිනිෂ්ක්‍රමණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පුස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමින් ප්‍රසිද්ධියට පත් වුණා. මේ පුස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එහි කාලේ සහෝදරයා පුස්ස බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. ඒ කියන්නේ අර මහින්ද රජතුමාගේම කන්ටු පුත්‍රයා තමයි පුස්ස බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක ස්වාමින් වහන්සේ. මහින්ද රජතුමාගේ පුරෝහිත ඇමතියාගේ පුත්‍රයන් වහන්සේ ද්විතිය ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. මේ රජතුමා කල්පනා කළා මගේ වැඩිමහලු පුත්‍රයන් වහන්සේ අවිනිෂ්ක්‍රමණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. කනිටු පුත්‍රයන් වහන්සේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. පුරෝහිත ඇමතිවරයාගේ පුත්‍රයන් වහන්සේ ද්විතිය ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මගේමයි, ධර්මයත් මගේමයි, මේ සංඝරත්නයත් මගේමයි කියලා කල්පනා කරලා රජමාලිගාව සමීපස්ථානයකම විහාර මන්දිරයක් ඉදිරි කරලා භාග්‍යතුන් වහන්සේටත් මහා සංඝරත්නයටත් වැඩීමීම සඳහා භාග්‍යතුන් වහන්සේ වැඩින්නා විහාරයේ පටන් රජමාලිගාව දක්වා මාර්ගයේ සරසලා කාටවත් බුදුරජාණන් වහන්සේව නොපෙනෙන විදිහට වටේ පැලවිලලා අලංකාර කරලා මාර්ගයක් සකස් කළා විහාරයේ සිට භාග්‍යතුන් වහන්සේටත් වික්ෂුන් වහන්සේලාටත් රජමාලිගාවට වැඩම කිරීම සඳහා. මේ කුස බුදුරජාණන් වහන්සේ දානී වේලාවට පාත්‍ර සිවුරු අරගෙන තමන් වහන්සේ වැඩ ඉන්නා වූ ගන්ධ කුටියෙන් නික්මිලා අවශේෂ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන අර වටතිර ඇදලා ආවරණය කරලා තියෙන මාර්ගයෙන් තමයි රජමාලිගාවට පැමිණිලා දානේ වළඳන්නේ. මේ මහින්ද රජතුමා වෙන කිසිම කෙනෙකුට අවස්ථාව ලබා දෙන්නේ නැහැ පුස බුදුරජාණන් වහන්සේට දානේ පූජා කිරීම සඳහා. වටතිර ඇදලා පාරක් අහුරලා තියෙන නිසා පාටවත් පින්න පාතේ දන් හැන්දක්වත් බෙදන්න විදිහක් ඇත්තේ නැහැ. ඊට පස්සේ මේ නුවර නගරවාසීන් කල්පනා කළා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ එක්කෙනෙකුට අනුග්‍රහ කිරීම සඳහාම නෙමෙයි, මුළු මහත් දිව්‍ය මනුෂ්‍ය ලෝකයාටම අනුකම්පාවෙන් හැම දෙනාගේම යහපත සඳහායි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ. මේ මහින්ද රජතුමා බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් සංඝ රත්නයත් මමාමිනේ කරමින් කවියක් කාටවත් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න දෙන්නේ නැහැ. තමන්ම උපස්ථාන කටයුතු කරනවා. අපි කොහොමද පිනක් දහමක් කරගන්නේ කියලා මේ නගරවාසීන් කල්පනා කළා. කල්පනා කරලා උපායක් යෙදුවා. මේ රජතුමාගේම තවත් පුත්‍රයෝ 3 දෙනෙක් කියනවා. මේ 3 දෙනාත් එක්ක නගරවාසීන් සාකච්ඡා කරලා නගරවාසීන්ගේ පස්සෙට අර රජතුමාගේ අනිත් පුත්‍රයන් 3 දෙනාම නම්මා ගත්තා. නම්මාගෙන මේ අය මොකද කළේ? පිටිසර පලාතක කැරල්ලක් ඇති කළා. කැරල්ලක් ඇති කළා රජතුමාට දැනුම් දුන්න අන්න අහවල් පලාතේ කැරලිකාරයෝ පිරිසක් ගම්පහරනවා ය ආදි වශයෙන් කියලා. මේ රජතුමා තමන්ගේ අර අනිත් පුත්‍රයන් 3 දෙනාට කතා කරලා කිව්වා, මම දැන් මහලුයි, මට දැන් ওই කැරලි මර්ධනය කරන්න යන්න බෑ. ඒ නිසා ඔබලා ගිහිල්ලා ওই කැරල්ල මර්ධනය කරලා එන්න කියලා. මේ කැරල්ල ඇති කරෙත් වෙන කවුරුවත් විසින් නෙවෙයි, මේ අය විසින්මයි. පස්සේ මේ අය අර පිටිසර පලාතට ගිහිල්ලා තමන්ම යවපු චරු කුරුසයන්ව බොරුවට එලවා දාලා කැරල්ල මර්ධනය කරා කියලා ඇවිල්ලා පිය රජතුමාට දැනුම් දුන්නා. පිය රජතුමා සතුටු වෙලා කිව්වා, වරයක් ඕන වරයක් ඉල්ලන්නේ කියලා. පස්සේදී හොඳයි අපි මේ වරේ ලබා ගන්නම් සුදුසු අවස්ථාවේ කියලා මේ කුමාරවරු 3 දෙනා පිය රජතුමාට දැනුම් දීලා නුවර වාසීන් එක්ක සාකච්ඡා කරගත්තා. අපට දැන් පිය රජතුමාගෙන් වරයක් ලැබී තියෙනවා, අපි ලබා ගත යුතු වරේ මොකක්ද කියලා. මේ නගරවාසීනොත් රජකුමාරු 3 දෙනාට පැහැදිලි කරලා දුන්නා, ඔබතුමන්ලාට කවදා ඇත්තසාදී සම්පත් වලින් කවදාවත් අඩුවක් පාඩුවක් ඇත්තේ නැහැ. මිල මුදල් වතුපිට දීපලාදී අනිකුත් වස්තුවෙන් අඩු පාඩුවක් ඇත්තේ නැහැ. අපට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න අවස්ථාවක් ලබා ගන්න. අන්න ඒක තමයි ඉදීතු වරයයි කියලා. පස්සේ මේ කුමාරවරු 3 දෙනා පිය රජතුමා ළඟට ගිහින් කිව්වා, පිය රජතුමනි, ඔබතුමා අපට දුන්නා වූ වරය ලබා ගැනීම සඳහායි අපි පැමිණියේ. අපට දැන් මේ වරය ලබා දෙන්න අපට අනෙක් දෙයක් අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නයි අපට අවශ්‍යයි කියලා. රජතුමා ඒක කියනවත් එක්කම කන් වහගත්තයි කියලා සඳහන් වෙනවා. රජතුමා ඒ කාරණේ අහන්නවත් කැමැත්තක් තිබුණේ නැහැ. රජතුමා මේ 3 දෙනාට සඳහන් කළා, ඒ වරේ හැර අනෙක් ඕනම වරය ඉල්ලන්න ඒක නම් දෙන්න බැහැයි කියලා. පස්සේ මේ කුමාරවරු 3 දෙනා ඉඳන් කිව්වා, අපි හිතුවේ ඔබ තුමා බොහොම සත්‍යගරුක කෙනෙක් කියලා, ඒ නිසායි අපි ওই වරේ ඉල්ලුවේ. නමුත් දැන් ඔබතුමාම වරය දෙන්න පොරොන්දු වෙලා දැන් ඒක හැර වෙන එකක් ඉල්ලන්නේ කියනවා. අපට වෙන දෙයක් අවශ්‍ය නැහැ, බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමේ වරේමයි අවශ්‍ය කියලා සඳහන් කළා. පස්සේ මේ රජතුමා ඉඳන් කිව්වා, හොඳයි එහෙමනම් මම අවුරුදු 7ක් උපස්ථාන කරලා ඔබලාට දෙන්නම් කියලා. පස්සේ මේ කුමාරවරු 3 දෙනාත් ඉඳන් කිව්වා, හොඳයි හැබැයි අපට තව ඇපයක් දෙන්න ඕනේ කියලා. මේ රජතුමා තම මොකක්ද ඇපේ කියලා. මේ 3 දෙනා සඳහන් කළා, අපට ඇප වෙන්න ඕන, මේ අවුරුදු 7 තුල අප කෙනෙක්වත් මරණයට පත් වෙන්නේ නැහැ කියන ඇපය කියලා කිව්වා. පස්සේදී මේ රජතුමා ඉඳන් කිව්වා ඒ අපේ නම් දෙන්න විදිහක් නැහැ කියලා. ඊට පස්සේ රජතුමා අවසර ඉල්ලුවා එහෙනම් අවුරුදු 6ක් උපස්ථාන කරන් අවසර දෙන්න. ඔහොම කාලය අඩු කළා. කාලය අඩු කරලා අන්තිමට ඉඳන් කිව්වා මාස කීපයකටම අඩු කළා. මාස ඒකටත් මේ කුමාරවරු කැමති වුණේ. අන්තිමට දවස් 7ක් සඳහා අවසර ඉල්ලා ගත්තා. පස්සේ මේ දවස් 7 සඳහා කුමාරවරු කැමති වුණා. ඒ ගමන රජතුමා මොකද කළේ? පිය රජතුමා අවුරුදු 7ක් තිස්සේම තමන් බුදුරජාණන් වහන්සේට කරන්නට අදහස් කරගෙන හිටියාපු සියලු බුද්ධෝපස්ථාන දවස් 7න්ම සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමේ වාරේ මේ කුමාරවරු 3 දෙනාට ලබා දීලා තියෙනවා. පස්සේදී මේ කුමාරවරු මොකද කළේ? බුදුරජාණන් වහන්සේව තම තමන් වාසය කරන්නා වූ ජනපදවලට වැඩම කරවාගෙන යාම සඳහා ඉතාම අලංකාරවත් ලෙස මාර්ගයේ සරසලා බුදුරජාණන් වහන්සේට තම තමන්ගේ ජනපදවලත් විහාර මන්දිර ආදී සකස් කරවලා භාග්‍යතුන් වහන්සේව තම තමන් වසන්නා වූ ජනපදයන්ට පමුණුවා ගත්තා. පමුණුවාගෙන අර විහාර ආදිය බුදුරජාණන් වහන්සේට පූජා කළා. පසුතින් මේ සහෝදර කුමාරවරු 3 දෙනා බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් බොහෝම ඕනකමින්ම අපෝපස්ථාන කරනවා, සියතින් දානේ පූජා කරනවා. ඔය විදිහට වස් කාලයේ පැමිණියාම මේ 3 දෙනා කතා කරගත්තා. බුදුරජාණන් වහන්සේලා ධර්මයටයි ගරු කරන්නේ, ආමිෂයට නෙමෙයි. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ සිත් ගැනීම සඳහා මේ වස්තුම් මාසයේ අපි කසා වස්ත්‍ර පොරවලා දසසිල් සමාදන් වෙලා බුද්ධෝපස්ථානයේ හියදෙමු කියලා මේ 3 දෙනා කතා වෙලා දානීය වැඩ කටයුතු කරන එක වෙනත් ඇමති කෙනෙකුට පැවරුවා. පවරලා මේ 3 දෙනා මොකද කළේ? කසා වස්ත්‍ර පොරවලා දසසිල් සමාදන් වුණා. දසසිල් සමාදන් වෙලා මේ 3 දෙනා විහාරයේ ඉඳමින් තමයි බුද්ධෝපස්ථාන කටයුතු කරන්නේ. මේ කුමාරවරු 3 දෙනා වෙනුවට වෙන ඇමතිගේ සම්පූර්ණයේ දාන කටයුතු සංවිධාන කරනවා. දැන් මේ පළවෙනි කුමාරයාගේ හිටියා 500ක පිරිසක්. දෙවෙනි කුමාරයාගේ උපකාරයේද හිටියා 300ක පිරිසක්. කනිටු කුමාරයාගේ උපකාරයේද හිටියා තවත් 200ක පිරිසක්. ඒ අයත් අර විදිහටම අර කුමාරවරු අනුගමනය කරමින් ඒ අයත් සිල් සමාදන් වෙලා කුමාරවරු සමගින්ම ශාස්ත්‍රුන් වහන්සේට උපස්ථාන කරනවා. ඔය අතර වාරේ දැන් මේ අයත් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන කාලයත් සමීප වුණා. භාග්‍යවතුන් වහන්සේ කුස බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගීම මේ සහෝදර කුමාරවරු 3 දෙනා හරිගස්සපු විහාරයේම වැඩි ඉඳිමින් ඒ අයගේ ජනපදවලදීම පින්වම්පා වදාලා. ඊට පස්සේදී මේ කුමාරවරු 3 දෙනා තමන්ගේ අර සහපිරිවරින්ම මිය පරලොව ගිහිල්ලා සලා වූ බුද්ධ උපස්ථාන සීල භාවනාදී ප්‍රතිපදාවන්ගේ අනුභවයෙන් මේ අය දෙව්ලොව ගිහින් පහළ වුණා. කොයි විදිහට මේ පිරිස දෙව්ලොවින් මිනිස් ලොවටත් මිනිස් ලොවින් දෙව්ලොවටත් නැවත නැවත මාරු වෙමින් කල්ප 92ක්ම කාලය ගත කළා. දැන් අර කුමාරවරු 3 දෙනා සිල් සමාදන් වෙලා හිටපු කාලේ එක්තරා අමාත්‍යෙක් දාන කටයුතු සංවිධානය කළානේ. ඒ අමාත්‍යත් ස්වර්ගපරායන වෙලා ඒ අමාත්‍යා තමයි අන්තිමට අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙච්ච කාලෙහි බිම්බිසාර මහරජතුමාව පහළ වුණේ. මේ කුමාරවරු 3 දෙනා තමන්ගේ සහපිරිවරින් බිම්බිසාර මහරජතුමාට අයිති මගධ රටේම බ්‍රාහ්මණ වංශිකයන් හැටියට පහළ වුණා. ඒන් වැඩිමහල් කුමාරයා තමයි කවුද? කුරුවේල කාශ්‍යප ජටිලයා බවට පත් වුණේ. දෙවැනි කුමාරයා රජී කාශ්‍යප ජටිලයා බවට පත් වුණා. ඊළඟට කනිටු කුමාරයා ගයා කාශ්‍යප බවට පත් වුණා. ඔන්න ඔය විදිහට මේ සහෝදර 3 බෑ ජටිලයන් තමන්ගේ පිරිවර වශයෙන් කුස බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා වූ ඒ පිරිසම ඒ ජීවිතවලදී පරිවාර පිරිස හැටියට ලබා ගත්තා. ඒ අනුව ඒ 3 දෙනාත් තාපස පැවිද්දෙන් පැවිදි වෙලා උරුවෙල් ජනපදයේ පැවිදි දම්පුරමින් වාසය කළේ. ඔය කාලෙදි තමයි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තව පහළ වෙලා අභිනිෂ්ක්‍රමණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම ධර්ම දේශනාව සිදු කරලා ප්‍රථම වස් කාලේ සිපතනාරාමයේ වැඩ වාසය කරලා ප්‍රථම රහතන් වහන්සේලා 69 ධර්ම දේශනා කිරීම සඳහා පිටත් කරවලා තමන් වහන්සේ උරු වේලාව බලා වැඩම කළේ උන්වේ කාලේ. උරු වේලාවට ඇවිල්ලා වැඩම කරලා කලින් සඳහන් කළා වගේ උරු වේල කාශ්‍යප ජටිලයාගේ ආශ්‍රමයට භාග්‍යතුන් වහන්සේ ඉසපත් වුණා. සපත් වෙලා මේ උරු වේල කාශ්‍යප ජටිලයාගේ නවසරීලා හිටියා. එක රැයක් මේ උරු වේල කාශ්‍යප ජටිලයාගේ අසපුවේ තියෙන ගිනිහල්ගෙයි වැඩ වාසය කරන්නට. ඔය උරු වේල කාශ්‍යප ජටිලයාගේ අසපුවේ තිබිච්ච ගිනිහල්ගෙයි චණ්ඩ නාගරාජේ වාසය කරනවා. මේ නාගරාජයා බොහොම එර්ධිමත් විසඝෝර සර්පේ. කියන්නේ උත්තත්ව පුළුවන්කම තියෙනවා. මේ ඒ උපතින්ම ලැබිච්ච එර්ධියක් හැටියට විශේෂ දේවල් කරන්න. භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන් මේ උරු වේල කාශ්‍යප ජටිලයාට මතක් කරලා මතක් කළා. කාශ්‍යප ඔබට බරක් නොවේ නම් තථාගතයන් වහන්සේ එක රැයක් මේ ගිනිහල්ගේ වැඩ වාසය කරනවා කියලා. එතනදී මේ කාශ්‍යප ජටිලයා කියා සිටියා, මහා ශ්‍රමණයන් වහන්සේ, ඔබ වහන්සේ මේ ගිනිහල්ගේ වැඩ සිටiate මට ය බරක් නෙවෙයි. නමුත් මේ ගිනිහල්ගේ ඉන්නවා බොහෝම සැදපරුස නාගයෙක්, එර්ධිමත් විසඝෝර නාගයෙක් කියනවා. උගෙන් ඔබ වහන්සේට කරදර පැමිණෙන්න පුළුවන් කියලා එහෙම කිව්වා. දෙවෙනි සැරේටත් තුන්වෙනි සැරේටත් භාග්‍යතුන් වහන්සේ උරු වේල කාශ්‍යප ජටිලයාගේ නවසර ඉල්ලා හිටියා තථාගතයන් වහන්සේට ගිනිහල්ගේ එකරයක් වැඩ හිඳීම සඳහා. භාග්‍යතුන් වහන්සේ අවසානයේ පදාලා මේ ඒ නාගරාජයා තථාගතයන් වහන්සේ විහෙසවන එකක් නැහැ, ඒ නිසා ඔබේ අවසරය ලබා දෙන්න කියලා. පස්සේදී අවසාන වතාවට ඉල්ලුවා, මේ විදිහේ ඉල්ලීමක් කළාම උරු වේල කාශ්‍යප ජටිලයා භාග්‍යතුන් වහන්සේට ගිනිහල්ගේ වැඩ හිඳීම සඳහා අවසර ලබා දුන්නා. මහා ශ්‍රමණයන් වහන්සේ කැමැති පරිදි වැඩ ඉන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ ගිනිහල්ගෙට පිවිසිලා ඒ ගිනිහල්ගේ තුල තනකොළවලින් වියලි තනකොළවලින් වැඩ ඉන්න ආසනයක් පනවාගෙන එරමිනිය ගොතාගෙන කය ඍජුව තබාගෙන හිත සමාහිත කරගෙන වැඩ හිටියා. සමාහිත සිටින් වැඩ හිටියා. නාගරාජයා දැක්කා භාග්‍යවතුන් වහන්සේ ගිනිහල්ගෙට පිවිසිලා එරමිනිය ගොතාගෙන පරියන්කෙන් වැඩ ඉන්න ආකාරය දැකලා මේ එර්ධිමත් නාගරාජයා මොකද කළේ? දුම් පිට කරන්න පටන් ගත්තා. දැන් මේ එර්ධිමත් නාගරාජයාගේ ශරීරේ දුම් පිට වෙනවා. භාග්‍යතුන් වහන්සේ තේ අවස්ථාවේදී කල්පනා කළා මේ නාගයාගේ සිවිය, සම්මස්, නහර, ඇටමිදුළු ආදියට හානියක් නොවන ආකාරයට තථාගතයන් වහන්සේත් මේ නාගරාජයාව මර්ධනය කරන්නට ඕන කියලා තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ බුදු සිරුරෙන් දුම් පිට කරන්නට පටන් ගත්තා. එතකොට අර නාගයාගේ දුම් ජාලාවට වඩා භාග්‍යතුන් වහන්සේ පිට කරන දුම ඊට වඩා බොහොම බලවත්. ඊළඟට දැන් මේ නාගයාට ඊන් හරි අපහසුාවක් ඇති වුණා. අපහසුාවක් ඇති වෙලා මේ නාගරාජයා ගිනි දැල්නිකුත් කරන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ තේජෝ ධාතුවට සමවැදිලා, කියන්නේ තේජෝ කසිනේ සම්පාදක කරගෙන තේජෝ ධාතුවට සමවැදිලා භාග්‍යතුන් වහන්සේත් වඩාත් තදින් ගිනි දැල් නිකුත් කරන්න පටන් ගත්තා. දැන් මේ නාගරාජයාගෙත් ඒ වගේම භාග්‍යතුන් වහන්සේගෙත් ශරීරවලින් නිකුත් වෙන ගිනි දැල් නිසා පිට ඉන්න කෙනෙකුට පේන්නේ හරියට ගිනිහල්ගේ සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇවිලිනවා වගේ. මේ ගිනි එළිය දැක්කා වූ උරු වේල කාශ්‍යප ජටිලයා ප්‍රධාන පිරිස මේ ගිනිහල්ගේ වට කරගෙන බලාගෙන හිටියා. ඒ අය හිතුවේ අර නාගරාජයා විසින් භාග්‍යතුන් වහන්සේ වෙහෙසට පත් කරවනවා කියන අදහසයි. ඒ අය කතා වුණානේ අර බොහොම ලස්සන ශ්‍රමණයන් වහන්සේ දැන් මේ නාගයාගේ පීඩාවෙන් වෙහෙසට පත් වෙනවා නේද කියලා ඔහොම කතා කර කර හිටියා. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ අර තේජෝ බලයෙන් මේ නාගයාගේ තේජෝ බලය මැඩපවත්වලා නාගයාව දමනය කළා. දමනය කරගෙන නාගයාව අල්ලලා තමන් වහන්සේගේ පාත්‍රයට දමා ගත්තා. දමාගෙන පහුවෙන් එළිය වැටිච්චාම උරු වේල කාශ්‍යප ජටිලයාට පෙන්නුවා. කාශ්‍යප මේ බලන්න ඔබගේ මේ ගිනිහල්ගේ හිටපු නාගයා තම තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ තේජසින් මර්ධනය කළා කියලා උරුවේන කාශ්‍යප ජටිලයාට අර නාගයාව දැක්වුවා. එතනදී මේ උරුවේන කාශ්‍යප ජටිලයා කල්පනා කළා මේ මහා ශ්‍රමණයන් වහන්සේ බොහෝම ආනුභාව සම්පන්න කෙනෙක්. මේ වගේ එරිදිමත් විසගෝර සර්පේක දමනය කරන්නට තරම් මේ මහා ශ්‍රමණයන් වහන්සේ බොහෝම එරිදිමත් කෙනෙක්. නමුත් මම වගේ රහතන් වහන්සේ නමක් නම් නෙමෙයි කියලා උරුවේන කාශ්‍යප ජටිලයා කල්පනා කළා. ඊළඟට මේන් පැහැදුනා වූ උරුවේන කාශ්‍යප ජටිලයා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කළා. මොකද්ද මේ ආරාධනාව? ඉදේව මහා සමන විහෙර අහංතේ දුර භත්තේනාති කියන නම කියවා. මහා ශ්‍රමණයන් වහන්සේ ගෝහන්සේ මෙහිම වැඩ ඉන්න මම ගෝහන්සේ නිතිපත දන් දීමෙන් උපස්ථාන කරනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනාව අනුව පුරුවේල කාශ්‍යප ජටිලයාගේ ආශ්‍රමයට නුදුරින් තියනා වූ එක්තරා වනලැහැබක වැඩ වාසය කළා. භාග්‍යවතුන් වහන්සේ ওই වනලැහැබේ වැඩ ඉන්නකොට සතරවරම් දෙවිවරු රාත්‍රියේ මැදියම් වෙලාවේ භාග්‍යතුන් වහන්සේව දැකීම සඳහා අර මුළු මහත් වනලැහැම ඒකාලෝක කරගෙන එතැනට පැමිණෙනවා. පැමිණලා සතර දිසාවෙන් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරගෙන ඒ අය හිත ගන්නවා හරියට මේ මහා ගිනි කඳන් හතර දිසින් දැල් වෙනවා වගේ. මේ දැර්සනේ රාත්‍රී කාලයේහි උරුවේල කාශ්‍යප ජටිලය දැක්කා. දැකලා පහුවෙනිදා භාග්‍යතුන් වහන්සේට දානය සඳහා ආරාධනා කරලා වඩමවාගෙන හර්ෂිද්ධියගෙන ඇහුවා. මහා ශ්‍රමණයන් වහන්සේ ඊයේ රාත්‍රියේ මැදියම් වෙලාවේ මුළු මහත් වනලැහැඹම ආලෝකමත් වෙලා ආලෝකමත් කරගෙන ඔබ වහන්සේ වෙත පැමිණියේ කවුද? පැමිණිලා වන්දනාමාන කරලා හරියට ගිනි කඳන් හතරක් වගේ හතර දිශාවෙන් හිටගෙන හිටියේ කවුද කියලා. භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා කාශ්‍යප ඒ අනිකෙක් නෙමෙයි අනිත් කවුරුවත් නෙමෙයි සතරවරම් රජදරුවෝයි. ඒ අය ධම්ම හැසීම සඳහා මා වෙත පැමිණියා තථාගතයන් වහන්සේ වෙත පැමිණියා කියලා පිළිතුරු දුන්නා. එතනදීත් මේ උරුවේල කාශ්‍යප ජටිලයා කල්පනා කළා මේ ශ්‍රමණයන් වහන්සේ නම් බොහෝ ආනුභාව සහිත කෙනෙක් මහා ඍද්ධිමත් කෙනෙක්. නමුත් මම වගේ රහතන් වහන්සේ නමක් නම් නෙමෙයි කියලා. දැන් ওই විදිහට භාග්‍යතුන් වහන්සේ අර වනලැහැවීම වැඩේ ඉන්නවා. පහු දවසක භාග්‍යතුන් වහන්සේව දැකීම සඳහා ශක්‍ර දේවේන්ද්‍රයා පැමිණියා. අර සතරවරම් රජවරුන්ගේ ආලෝකයටත් වඩා මහත් වූ බබලන ආලෝකයකින් යුක්ත මුළු මහත් වනලැහැඹම බබළු ආගෙන ශක්‍ර දේවේන්ද්‍රයාත් භාග්‍යතුන් වහන්සේ දැකීම සඳහා පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන පැත්තකින් සිටියා. පහුවෙනිදා භාග්‍යවතුන් වහන්සේ උරුවේල කාශ්‍යප ජටිලයාගේ ආශ්‍රමයේද දානීය වැඳීම සඳහා වැඩම කරපු වෙලාවේ අර කලින් රාත්‍රියේ වගේම මේ දර්ශනය දැක්කා වූ උරුවේල කාශ්‍යප ජටිලයා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. මහා ශ්‍රමණයන් වහන්සේ කවුද ඊයේ රාත්‍රියේ මුළු මහත් වනලැහැඹම ආලෝකවත් කරගෙන වහන්සේ වෙත පැමිණලා පැත්තකින් හිටියේ කවුද කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ අනෙක් කවුරුවත් නෙමේ ශක්‍රදේවේන්ද්‍රයයි. ශක්‍රදේවේන්ද්‍රයා තථාගතයන් වහන්සේගෙන් ධර්මශ්‍රවණය කිරීම පිණිස පැමිණිලායේ හිටියේ කියලා. එතනදී තුරුවේල කාශ්‍යප කල්පනා කළා මේ මහා ශ්‍රමණයන් වහන්සේ නම් බොහෝ එරිදි සහිත බොහෝ ආනුභාව සහිත කෙනෙක්. ඒ කියන්නේ ශක්‍රදේවේන්ද්‍රයාත් යම් කෙනෙක්ගෙන් බණ අහන්න පැමිණෙනවා නම් ඒ ශ්‍රමණයන් වහන්සේ සුළුපටු කෙනෙක් වෙන්නේ නැහැ කියලා කල්පනා කළා. ඒ වුණත් මම වගේ රහතන් වහන්සේ නමක් නෙමෙයි කියන අදහසම දිගින් දිගටම හිතනවා. කොහොම විදිහටම පස්සේ දවසක අර වනලැහැඹට පැමිණියා සහම්පති මහා බ්‍රහ්මයා. ශක්‍රදේවේන්ද්‍රයාගේ ආලෝකයටත් වඩා බබලන ආලෝකයකින් යුක්ත මුළු මහත් වනයේම ඒකාලෝක කරගෙන සහම්පති බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේව දැකීම සඳහා පැමිණියා. ඊට පහුවෙනිදා කලින් අවස්ථාවලදී වගේම උරුවේල කාශ්‍යප ජටිලයා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. මහා ශ්‍රමණයන් වහන්සේ කවුද ඊයේ රාත්‍රිය අර පෙරටත් වඩා බබලන මහත් වූ ආලෝකයකින් වළඳහැව බබළු ආගෙන ඔබ වහන්සේ වෙත පැමිණියේ කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා කාශ්‍යප ඒ සහම්පති මහා බ්‍රහ්මයායි. තථාගතයන් වහන්සේ වෙත බණ ඇසීම සඳහා ධර්මාශ්‍රවණය කිරීම සඳහා පැමිණියායේ කියලා පිළිතුරු දුන්නා. එතනදී තුරුවේල කාශ්‍යප ජටිලයා කල්පනා කළා, මේ ශ්‍රමණයන් වහන්සේ නම් මහා ඍෂි සහිත අනුභව සහිත කෙනෙක්. සහම්පති මහා බ්‍රහ්මයාත් බණ ඇසීම සඳහා යමෙක් වෙත පැමිණෙනවා නම් ඒ ශ්‍රමණයන් වහන්සේ බොහෝම අනුභව සහිත කෙනෙක්. ඒ වුණත් මම වගේ රහතන් වහන්සේ නමක් නෙමෙයි කියලා ඒ අවස්ථාවේදී හිතුවා. ඔය අතර පුරුවේල කාශ්‍යප ජටිලයාගේ අසපුවේ මහා යාගයක් සූදානම් වුණා. මුළු මහත් අංගමගද ජනපද දෙකේම වාසී බොහෝ කැවිලි දෙවිලි අරගෙන අර මහා යාගයට පැමිණියා. දැන් පැමිණෙන්න සූදානම් වෙමින් ඉන්නකොට මේ පිරිස පැමිණෙන්න ඉස්සෙල්ලා උරුවේල කාශ්‍යප ජටිලයාට මෙහෙම අදහසක් ඇති වුණා. දැන් බහුවෙනිදට මහා යාගයේ ඉදිලා තියෙනවා. අංගමගද දිරට වාසීන් බොහෝ කැවිලි දෙවිලි අරගෙන ඔය යාගයේ බැලීම සඳහා එනවා. යාගයට සහභාගී වීම සඳහා එනවා. බැරි වෙලාවත් ඔය මහා පිරිස ඉදිරියේහි මේ මහා ශ්‍රමණයන් වහන්සේ ඍද්ධිපාතිහාරී පාණ්ඩ ගියොත් එහෙම අර අංගමගද දෙරට වාසී මේ මහා ශ්‍රමණයන් වහන්සේ කෙරෙහිම පහදිනවා. ඒක නිසා මේ මහා ශ්‍රමණයන් වහන්සේ හෙට නොපැමිණෙනවා නම් කොපමණ හොඳද කියලා එහෙම අදහසක් හිතුවා. එතනදී භාග්‍යවතුන් වහන්සේ උරුවේල කාශ්‍යප ජටිලයාගේ සිත තමන් වහන්සේගේ සිතින් දැනගෙන උතුරු කුරුදිවයිනට වැඩම කරලා උතුරු කුරුදිවයිනෙන් පින්දපාතේ කරගෙන අනුවතත්ත විල්තරට ගිහිල්ලා එතනදී වළඳලා එහිදීම දිවා විහරණය කළා. එදා භාග්‍යතුන් වහන්සේ උරුවේල කාශ්‍යප ජටිලයාගේ ආශ්‍රමයට වැඩම කළේ නැ දානි වැළඳීම සඳහා. උතුරු කුරුදිවයිනට එතනදීම වැඩම කරලා එහිදී පින්දපාතේ කරගෙන ඊළඟට අනුවතත්ත විල්තරට වැඩම කරලා එහිදී තමයි දානි වැළඳුවේ. ඊට පහුවෙනිදා නංගර යාගයේ තිබිච්ච දවසට පහුවෙනිදා ඕරුවේල කාශ්‍යප ජටිලයා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා දානේ සඳහා වේලාව දැනුම් දුන්නා. භාග්‍යතුන් වහන්සේ වැඩිහාම ඇහුවා, මහා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ ආවේ නැහෙනේ. අපි ඔබ වහන්සේ ගැන සිහි කළා. මොකද මේ මහා ශ්‍රමණයන් වහන්සේ ආද නොකමිනේ කියලා අපි මතක් කළා. ඔබ වහන්සේගේ කැවිලි පැවිලි කොටසත් අපි වෙන් කරලා පැත්තකින් කියලා තියෙනවා එහෙමත් කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ එතනදී ප්‍රශ්න කළා, කාශ්‍යප, ඇයි ඔබ වහන්සේට ඊට කලින් දවසේ මෙහෙම අදහසක් ඇති වුණානේ? පහුවෙන්දට මහා යාගයේ යෙදී තියෙනවා, මේ අංගමගද දෙරට වාසීන් බොහෝ කැවිලි පැවිලි අරගෙන ඔය යාගයට සම්බන්ධ වීම සඳහා පැමිණෙනවා. ඒ පැමිණිච්ච අවස්ථාවේහි මහා ශ්‍රමණයන් වහන්සේ ඉදිපාතිහාරය පෑවොත් එහෙම මහා ශ්‍රමණයන් වහන්සේට මිනිස්සු පහදිලා ලාභ සත්කාර ලැබෙනවා. එතකොට මගේ ලාභ සත්කාර පිළිහිලා යනවා. ඒ නිසා මේ මහා ශ්‍රමණයන් වහන්සේ නොපැමිණියොත් කොච්චර හොඳද කියලා ඔබ හිතවනවද? ඒ නිසායි තථාගතයන් වහන්සේ නොවැඩියේ කියලා පිළිතුරු දුන්නා. එතනදීත් භාග්‍යතුන් වහන්සේ තවදුරටත් පැහැදිලි කළා, ඒ නිසා තථාගතයන් වහන්සේ ඔබගේ හිත දැනගෙන උතුරු කුරුදිවයිනට වැඩම කරලා පින්දපාත කරගෙන අනුවතත්ත විල්තරට සැපත් වෙලා එහිදී දානේ වළඳලා එහිම දිවා විහරණය කළායි කියලා. ඒ අවස්ථාවේදීත් උරුවේල කාශ්‍යප ජටිලයා කල්පනා කළා, මේ මහා ශ්‍රමණයන් වහන්සේ නම් බොහෝම යදි බල සම්පන්න මහා අනුභව සහිත කෙනෙක්. තවත් කෙනෙක්ගේ සිත් දැනගන්නත් පුළුවනි. ඒ වගේම උතුරු කුරුදිවයිනටත් වැඩම කළා, අනුවතත්ත විල්තරටත් වැඩම කළා. ඒ නිසා මේ ශ්‍රමණයන් වහන්සේ නම් බොහෝ යදි සහිත අනුභව සහිත කෙනෙක්. නමුත් මම වගේ රහතන් වහන්සේ නමක් නම් නෙමෙයි කියලා ඔය විදිහටත් හිතුවා. ඔය අතර වාරයේහි භාග්‍යවතුන් වහන්සේට පාංශුකූල රෙදි කෑල්ලක් ලැබුණා. භාග්‍යවතුන් වහන්සේට කල්පනාවක් ඇති වුණා, තමන් වහන්සේ දැන් මේ පාංශුකූල රෙදි කෑල්ල කොහෙද සෝදන්නේ කියලා. එතකොට සක්‍රදේවේන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ සිත සක්‍රදේවේන්ද්‍රයාගේ සිතින් දැනගෙන අතින් පොකුණක් පාරලා භාග්‍යතුන් වහන්සේට සැලකලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහි පාංශුකූලේ සෝදන සේක්වා කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේට අදහසක් ඇති වුණා, මේ පාංශුකූල රෙදි කෑල්ල අපුල්ලන්නේ කොහේදයි කියලා. ඒකමන සක්‍රදේවේන්ද්‍රයා ඒ අදහසක් දැනගෙන විශාල ගලක් අරගෙන අර තමන් විසින් අතින් හාරලා හදපු පොකුණ සමීපෙහි තැන්පත් කළා. භාග්‍යතුන් වහන්සේ පාංශුකූලයේ මෙහි අපුල්ලන සේක්වා කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේට කල්පනා වුණා මේ විලට බැහැලා දැන් තථාගතයන් වහන්සේ ගොඩ නැගෙන්නේ කොහොමද? මොක කුමක එල්ලිලාද ගොඩ නැගෙන්නේ කියලා. ඊළඟට ඒ හිතක් දැනගත්තා එතන තිබිච්ච කුඹුග්‍රහයේ අධිගෘහිතව සිටපු දේවතාවා. ඒ සිත දැනගෙන මේ දේවතාවා විසින් මොකද කළේ? කුඹුග්‍රහය අත් පාත් කළා දේවානුභාවයේ. භාග්‍යතුන් වහන්සේ මෙහි එල්ලිලා ගොඩ වෙන ශේක්පා කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැන් උනාර පාංශුකූලය අරගෙන විලට බැහැලා පුකුණට බැහැලා පාංශුකූලේ සෝදාගෙන අර කුඹුග්‍රහයේ දේවතාවා විසින් ආපු අත්යෙන්න ගොඩ වෙලා කල්පනා කළා වේලා ගැනීම සඳහා කොහෙද මේ පාංශුකූලේ අතුරන්නේ කියලා. ඒ ගමන ශක්‍රදේවේන්ද්‍රයා ඒ සිතත් දැනගෙන විශාල ගල්තලාවක් ගෙනල්ලා එතන පිහිටෙව්වා භාග්‍යතුන් වහන්සේ පාංශුකූලේ මෙහි දිගහැර වේලන ශේක්පා කියලා. පස්සේ උරුවේල කාශ්‍යප ජටිලයා ඊට පහුවෙනිදා භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට පැමිණියා දානේ සඳහා වේලාව දෙනුම් දීමට. පැමිණියාම දැක්කා මේ කලින් නොතිබිච්ච පොකුණක් තියෙනවා. ඒ අසබඩම ගල් තලාවක් තියෙනවා. ඊළඟට කුඹුග්‍රහයේ අත්තත් නැමිලා තියෙනවා. එහොම දැකලා ඇහුවා මහා ශ්‍රමණයන් වහන්සේ මේ පොකුණ මෙතන කලින් තිබුණේ නැහැ. මේ ගල මෙතන තිබුණේ නැහැ. ඒ වගේම මේ කුඹුග්‍රහයේ අත්ත ඔහොම නැවිලා තිබුණේ නැහැ. නමුත් දැන් එහෙම නැවිලා තියෙනවා. ඒගමන භාග්‍යතුන් වහන්සේ සිද්ධ වෙච්ච සියල්ලම සඳහන් කළා. ශක්‍රදේවේන්ද්‍රයා පැමිණලා කුකුණ හාරා දීපු හැටි, ඒ වගේම මේ පාංශුකූලේ අපුල්ලන්න ගල තැන්පත් කරපු හැටි, ඊළඟට කුඹුග්‍රහයේ දේවතාවා ආත්තනාවකු හැටි, ඊළඟට පාංශුකූලේ වියලා ගැනීම සඳහා ගල්තලාවක් ශක්‍රදේවේන්ද්‍රයා විසින්ම නැවත පිහිටවපු හැටි ඔක්කොම විස්තර කිව්වා. එහෙම කිව්වහම එදත් අර වගේම උරුවේල කාශ්‍යප කල්පනා කළා මේ මහා ශ්‍රමණයන් වහන්සේ නම් බොහෝම ආනුභාව සම්පන්න නිර්වි සම්පන්න කෙනෙක්. ශක්‍රදේවේන්ද්‍රයාත් ඇවිල්ලා මේ විදිහට උපස්ථාන වතාවත් කරන්නේ සුළුපටු කෙනෙක් නම් නෙමෙයි. ඒ වුණත් මම වගේ රහතන් වහන්සේ නමක් නෙමෙයි කියලා එදත් ඔහොම කල්පනා කළා. ඊළඟට පහුවෙනිදත් භාග්‍යවතුන් වහන්සේට දානයට ආරාධනා කිරීම සඳහා උරුවේල කාශ්‍යප ජටිලයා භාග්‍යවතුන් වහන්සේ ඉන්නා තැනට සැපත් වුණා. සැපත් වෙලා දැනුම් දුන්නා මහා ශ්‍රමණයන් වහන්සේ දානයට වේලාව සූදානම් කියලා. දානේ සූදානම් කියලා වේලාව දැනුම් දුන්නා. භාග්‍යවතුන් වහන්සේලා දාලා කාශ්‍යප ඔබ පළමුවෙන් යන තථාගතයන් වහන්සේ පසු පැමිණෙනවායි කියලා. එහෙම කියලා භාග්‍යවතුන් වහන්සේ එරදීයෙන් වැඩම කළා. ජම්බුද්දීපයේ තිබිලා තියෙන ප්‍රසිද්ධ දඹගහක්. ඒ ගහ ළඟට ගිහිල්ලා දඹපළයකුත් අරගෙන උරුවේල කාශ්‍යප ජටිලයා ගිනිහල්ගෙට පැමිණෙන්න ඉස්සෙල්ලා භාග්‍යවතුන් වහන්සේ එරදීයෙන් ගිනිහල්ගෙට වැඩම කරලා ආසනේ වැඩ හිටියා. දැන් කලින් පිටත් වුණේ උරුවේල කාශ්‍යප ජටිලයා. නමුත් එයාට කලින් භාග්‍යවතුන් වහන්සේ ගිනිහල්ගෙට වැඩම කරලා පැනෝ ආසනේ වැඩ ඉන්නවා. ඒ ගමන උරුවේල කාශ්‍යප ජටිලයා පැමිණලා ඇහුවා මහා ශ්‍රමණයන් වහන්සේ, වහන්සේ කොයි පාරෙන්ද ආවේ? මමනේ කලින් පිටත් වුණේ කියලා. නමුත් ඔබ වහන්සේ කල් වෙලා ඇතුවම පැමිණලා ආසනේ වැඩි ඉන්නව නෙවෙයිද කියලා ප්‍රශ්න කළා. භාග්‍යවතුන් වහන්සේ වදාලා කාශ්‍යප තථාගතයන් වහන්සේ ඔබ පිටත් කරලා ජම්බුද්වීපයේ ප්‍රසිද්ධ දඹගහ ළඟට ගිහිල්ලා මේ දඹපළය එතනින් අරගෙන ආවා. ඇවිල්ලා මෙහි වැඩ හිටියා කියලා. මේ දඹපළය බොහොම වර්ණ සම්පන්නයි, සුවඳින් යුක්තයි, රසවත්. කැමතිනම් ඔබ මේක ආහාරයට ගන්න කියලා ඒක උරුවේල කාශ්‍යප ජටිලයාට දුන්නා. එතනදී උරුවේල කාශ්‍යප ජටිලයා නම් කිව්වා මහා ශ්‍රමණයන් වහන්සේ, ඒක ඔබ වහන්සේමනේ අරන් ආවේ, ඔබ වහන්සේම වන්දන සේක්වා කියලා. එතනදී කල්පනා කළා මේ මහා ශ්‍රමණයන් වහන්සේ බොහොම එර්ධිමත් කෙනෙක්, මහා අනුභාව සම්පන්න කෙනෙක්. මටත් කලින් දඹපළයක් අරගෙන ගිනිහල්ගෙට වැඩම කළා වැඩි ඉන්නවා නෙවෙයිද? ඒ වුණත් කොච්චර අනුභාව සහිත වුණත් මං වගේ රහතන් වහන්සේ නමක් නෙමෙයි කියලා කල්පනා කළා. ඔය විදිහටම භාග්‍යවතුන් වහන්සේ අර තම ජම්බු ගහට සමීපයෙන් තියෙන අරළු ගහක් තියෙනවා. අන්නේ අරළු ගහෙන් අරළු ගෙඩියක් අරගෙන අර වගේම පැමිණියා වැඩම කළා. ඊළඟට නෙල්ලි ගහක් තියෙනවා. ඒ නෙල්ලි ගහේනොත් නෙල්ලි ගෙඩියක් අරගෙන කලින් දවසේ වගේම වැඩම කළා. ඒ වගේම තාවතිංස භවනට ගිහිල්ලා තාවතිංස භවනයේ යෙදෙන දිව්‍යමය වූ මල් වර්ගයක් කියන මොනවාද? පරසතු මල්. පාරිචත්ක පුෂ්පය කියන්නේ අන්නේ පරසතු මලක් අරගෙන ඇවිල්ලා කලින් දවසේ වගේම උරුවේල කාශ්‍යප ජටිලයා පැමිණෙන්න ඉස්සෙල්ලා තථාගතයන් වහන්සේ තාවතිංසයට ගිහිල්ලා පරසතු මලත් අරගෙන උරුවේල කාශ්‍යප ජටිලයා භාග්‍යතුන් වහන්සේ අර විස්තරය උරුවේල කාශ්‍යප ජටිලයාට සඳහන් කළා. තථාගතයන් වහන්සේ තවතිසා භවනට ගිහිල්ලා මේ පරසතු මල අරගෙන ආවයි කියන විචිය. එතනදී උරුවේල කාශ්‍යප ජටිලයා කල්පනා කළා, මේ මහා ශ්‍රමණයන් වහන්සේ නම් බොහෝම අනුභව සහිත කෙනෙක්, නමුත් මම වගේ රහතන් වහන්සේ නමක් නෙමෙයි කියලා. ওই විදිහට භාග්‍යවතුන් වහන්සේ නොඑක් විදිහේ පිටාධිහාරි පාමින් දැන් අර අසපුවේ අසපු ආශ්‍රිතවම වැඩ ඉන්නවා. තවත් දවසක මේ ජටිල පිරිස ගිනි පුදාඬ ලෑස්ති වෙලා දර පළඳ හදනවා. දර පළඳ හැදුවට දර පලා ගන්න ඉඩයක් නැහැ. පැලුවට දර පැලෙන්නේ. මේ පිරිස කල්පනා කළා, උරුවේල කාශ්‍යප ජටිලයා කල්පනා කළා, ඒකාන්තයෙන්ම මේකනම් මහා ශ්‍රමණයන් වහන්සේගේම එහෙරදී අනුභවයක් තමයි, ඒකයි මේ දර පැලෙන්නේ නැති කියලා. භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේදී උරුවේල කාශ්‍යප ජටිලයාගෙන් ඇහුවා, කාශ්‍යප මේ දර පැලෙන්නේද ඕනේ කියලා. මහා ශ්‍රමණයන් වහන්සේ මේ දර පැලේවා කියලා අර උරුවේල කාශ්‍යප ජටිලයා පිළිතුරු දුන්නා. ඒත් එක්කම ඔක්කොම දර කැලි ටික භාග්‍යවතුන් වහන්සේගේ අනුභවයෙන් පැනලා පැනලා ගියා. මේ හැම අවස්ථාවකදීම කල්පනා කළා, මේ මහා ශ්‍රමණයන් වහන්සේ නම් මහා අනුභව සහිත කෙනෙක්, මහා ඇතිමත් කෙනෙක්, නමුත් මම වගේ රහතන් වහන්සේ නමක් නෙමෙයි කියලා උරුවේල කාශ්‍යප ජටිලයා ඒ හැම වෙලාවකම එහෙම හිතනවා. ඊළඟට දැන් ගිනි දල්වන්න සූදානම් වෙනවා. අර පැලිච්ච දර වලින් ගිනි දල්වන්න සූදානම් වුණාට ගිනි ඇවිලෙන්නේ නැහැ. මේ පිරිස කල්පනා කළා, ඒකාන්තයෙන්ම මේකත් මහා ශ්‍රමණයන් වහන්සේගේ වැඩක් තමයි කියලා. එතනදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කළා, කාශ්‍යප ගිනි දැල්වෙන්නද අවශ්‍ය? එසේ මහා ශ්‍රමණයන් වහන්සේ ගිනි දැල්වේවා කියලා පිළිතුරු දුන්නා. ඒත් එක්කම සියල්ල ගිනි ඇවිදුනා. ගිනි ගොඩවල් 500ක් එකවරටම එක සැරේම ඇවිදිනවා. ඊළඟට දැන් මේ ජටිල පිරිස ගිනි පුදල ඉවර වෙනවා, ගිනි ගොඩවල් ටික නිවා ගන්න විදිහක් නැහැ. ඒකත් කල්පනා කළා, මෙයත් අන් කෙනෙක්ගේ දෙයක් නෙමෙයි, මේ මහා ශ්‍රමණයන් වහන්සේ ගිනි වැඩක් තමයි කියලා හිම කල්පනා කළා. භාග්‍යවතුන් වහන්සේ ඇහුවා, මේ ගිනි නිවෙන්නදයි අවශ්‍ය කියලා. පිරිස පිළිතුරු දුන්නා, ස්වාමී මහා ශ්‍රමණයන් වහන්සේ මේ ගිනි නිවෙන්නයි අවශ්‍ය කියලා. භාග්‍යවතුන් වහන්සේ එළදීෙන් අර ගිනි ගොඩවල් 500ම එකපාරම නිවා දැම්මා. ඔය විදිහට නොයෙකුත් පාතිහාරි පෑවා. ආයත් අවස්ථාවකදී දැන් ඔන්න සීත හේමන්ත කාලයක් උදා වුණා. මේ පිරිස ජටිල පිරිස නිරංජනා නදියේ ගිලිමින් අර පෞසෝ වීම සඳහා උදේ හා දවල් හවස ස්නානය කරනවා. ඊළඟට මේ අය අර දියේ ගිලිලා ඇවිල්ලා ගොඩ ඇවිල්ලා සීත අධික සම නිසා ගිනි තපින්ද සූදානම් වුණා. භාග්‍යවතුන් වහන්සේ මේ අයට ගිනි උඳුන් ගිනි කබල් 500ක්ම මවලා දුන්නා. ඒ අය ගොඩ නැගිලා අර ගිනි කබල් වලින් මේ ගිනි පැතලා ශරීරේ උණුසුම් කරගත්තා. ඒ සම්බන්ධයෙන් උත් ඒ අය ප්‍රසාදයටපත් වුණා. මේකත් මේ මහා ශ්‍රමණයන් වහන්සේගේ අනුභවයෙන්ම සිද්ධ වෙච්ච දෙයක්. කියන්නේ අර ගිනි කබල් 500 මැවිච්ච එක. ඔය අතර වාරේ මහා වර්ෂාවක් වැස්සයි ප්‍රදේශයේට. අකල් වැස්සක්. අකල් වැස්සක් වැහැලා ඒ පළාතම සම්පූර්ණයෙන් ගම් වතුරේ යට වෙලා ගියා. භාග්‍යවතුන් වහන්සේ හිටපු වනල හැබත් සම්පූර්ණයෙන් වතුරේ යට වෙලා ගියා. ඊට පස්සේ මේ භාග්‍යවතුන් වහන්සේ දැන් ගම් වතුර පටන් ගන්නකොටම එ르දීෙන් අදිෂ්ඨාන කරගත්ත තමන් වහන්සේ වැඩි ඉන්නා ප්‍රදේශයේ ගම් වතුරේ යට නොවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වැඩි ඉන්න ප්‍රදේශයේ දූවිලිවත් තෙමුන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. දැන් මේ උරුවේල කාශ්‍යප ජටිලයා ප්‍රධාන ජටිල පිරිස කල්පනා කළා, අනී අර වනලැහැබ සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙලා ගියා, මහා ශ්‍රමණයන් වහන්සේවත් වතුරට ගහගෙන ගියාද දන්නේ නැහැ කියලා. මේ අය මොකද කළේ? ඔරුවක් අරගෙන ඔරුවේ නැගලා බුදුරජාණන් වහන්සේ හිටපු ප්‍රදේශයට පැමිණියා භාග්‍යතුන් වහන්සේව දැකීම සඳහා. එතකොට දැක්කා භාග්‍යතුන් වහන්සේ අර ජල කඳට මැදි වෙලා ජල කඳින් යට නොවුණු ප්‍රදේශයේහි අඩුම ගානේ මේ බිම දූවිලිවත් වෙමිල නැහැ. භාග්‍යතුන් වහන්සේ දූවිලිවත් මත මිච්ච පොළවේ සක්මන් කරමින් ඉන්න ආකාරය අර ගෝට්ටුවේ හිටියා වූ ජල පිරිස දැක්කා. දැකලා ඇහුවා මේ මහා ශ්‍රමණයන් වහන්සේ උපවාසය උතර ඉන්නවද කියලා. ඒ කියන්නේ ඉතරටම වසුර. දැන් කිව්වා තථාගතයන් වහන්සේ මෙහෙ වැඩි ඉන්නවා කස්සප කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඔරුවට ගොඩ වුණේ එ르දී. ඒ කියන්නේ ඉතරට ජලකඳ ඉහළ නැගී තියෙනවා. භාග්‍යතුන් වහන්සේ එ르දීෙන් අර පොළොවෙන් නැගිලා නැවත ගොඩ වුණා. එතනදිත් කල්පනා කළා මේ උරුවේල කාසික ජටිලයා විසින් මෙම ශ්‍රමණයන් වහන්සේලා බොහෝම එ르දී අනුභව සහිත කෙනෙක්. නමුත් මම වගේ රහතන් වහන්සේ නමක් නෙමෙයි කියලා. මොහොම මේ කල්පනා කරනකොට භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මේ හිස්පුරුෂයා විසින් හැම වෙලෙම කොච්චරවත් හිතන්නේ මේ මහා ශ්‍රමණයන් වහන්සේ නම් මහා එ르දී අනුභව සහිත කෙනෙක්. නමුත් මම වගේ රහතන් වහන්සේ නමක් නෙමෙයි කියලා කොච්චරවත් හිතන්නේ. අර කොච්චර එ르දී ප්‍රතිහාරේ පෑවත් තමන්ගේ තියෙන මානය දුරු කරගන්නේ. ඒක නිසා මේ තාපසයාව සංවේගීට පමුණුවන් දෝන, ජටිලයාව සංවේගීට පමුණුවන් දෝන කියලා භාග්‍යතුන් වහන්සේම තදින් කියා හිටියා. කාශ්‍යප, ඔබ අරහත්ත්වයට පත් වෙලක් නැහැ. අරහත්ත්වයට පත් වෙන මාර්ගය දන්නේත් නැහැ, ප්‍රතිපදාව දන්නේත් නැහැ. අරහත්ත්වයට මාර්ගය දන්නේත් නැතුව ඔබ වහන්සේ රහතන් වහන්සේ නම නෙමෙයි කියලා තදින්ම කියා හිටියා. අන්න එහෙම කිව්වහම උරුවෙල කාශ්‍යප ජටිලයා තමන්ගේ මානිය දුරු කරගෙන භාග්‍යතුන් වහන්සේගේ සිරිපා මුල රැඳ වැටිලා භාග්‍යතුන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ඉල්ලා හිටියා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, මම භාග්‍යතුන් වහන්සේ සමීපෙහි පැවිද්දක් උපසම්පදාවක් ලබා ගන්නට කැමතියි කියලා. ඒ ගමන භාග්‍යතුන් වහන්සේ මතක් කළා, කාශ්‍යප, ඔබ මේ ජටිල පිරිසටම ප්‍රධානියාව හිටපු කෙනා. 500ක් ජටිල පිරිසටම ආචාර්යවරයාව ප්‍රධානියාව හිටපු කෙනා. ඒක නිසා ඔබ ඒ අයගෙන් අදහස විමසා දැනගන්නට ඕන. ඒ අයගේ කැමැත්ත පරිදි කටයුතු කරන්න ඕන කියලා කිව්වා. එහෙම කිව්වහම උරුවෙල කාශ්‍යප ජටිලයා අවශේෂ ජටිලයන් වෙත ගිහිල්ලා කිව්වා, මම මේ මහා ශ්‍රමණයන් වහන්සේ ළඟ පැවිදි වෙන්නයි සූදානම. ඔබලා කැමැත්තක් කරන්නේ කියලා. ඒකම අවශේෂ පිරිසින් නම් කිව්වා, අනේ අපි නම් බොහොම කාලයක් තිස්සේ ශ්‍රමණයන් වහන්සේ කෙරෙහි පැවිදිලා හිටියේ. අපිත් පැවිදි වෙන්න කැමතියි කියලා අර 500 දෙනාම උරුවෙල කාශ්‍යප ජටිලයා ප්‍රධාන කරගෙන භාග්‍යතුන් වහන්සේ වෙතින් පැවිද්දත් උපසම්පදාවත් ලබා ගත්තා. භාග්‍යතුන් වහන්සේ මේ පිරිසම පැවිදි කළේ ඒහි වික්කු උපසම්පදාරේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දක්ෂින ශ්‍රී හස්තයේ දිගු කරලා එන්න මහණෙනි පැවිදි වෙන්න, මේ ශාසනික බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරන්න, මේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා ප්‍රකාශ කළාම එර්දිමය පාත්‍ර සිවුරු ලැබිලා සියලු දෙනා වහන්සේම සතවස්සපිරි වහතරුන් වහන්සේලා වාගේ පැවිදි ස්වරූපයට පත් වෙනවා. ඒ බුද්ධ වචනයම තමයි මේ සියලු දෙනා වහන්සේගේ පැවිද්දත් උපසම්පදාවත් වෙන්නේ. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ශ්‍රී හස්තේ දිනු කරලා මේ පිරිසට වදාලා, ඒත භික්ඛවෝ ස්වාක්ඛාතෝ ධම්මෝ චරත බ්‍රහ්මචර්යං සම්මා දුක්ඛා ශාන්ති කිරියාය, මහණෙනි පැමිණෙන්න මේ ධර්මයේ ස්වාක්ඛාතයි බඹසරෙහි හැසිරෙන්න දුක් කෙලවර කිරීම සඳහා කියලා. එයින් මේ සියලු දෙනා වහන්සේට එ르දිමේ පාත්‍ර සිවුරු ලැබිලා සැටවස් අපිට මහතෙරුන් වහන්සේලා වගේ දිස් වුණා. ඊළඟට නේරංජනා නදිය පහළ වාසය කරන නදී කාශ්‍යප ජටිලයා දැක්කා මේ උරුවෙල කාශ්‍යප ජටිලයා හා අවශේෂ පිරිසගේ ජටා, ඒ වගේ මේගොල්ලොන්ගේ ගිනි පුදන උපකරණ අවශේෂ ශ්‍රමණ පරිස්කාර ගඟදී පාවෙලා යනවා. මොකද අර උරුවෙල කාශ්‍යප ජටිලයා පැවිදි වෙනකොට තමන්ගේ පිරිසත් සමගින් පැවිදි වෙනකොට කලින් අර ගිනි පුදපු උපකරණ ආදී ඔක්කොම ගඟදී පා කරලා හැරලා පැවිදි වුණේ. ඒ නිසා ගඟ පහළ හිටපු පිරිස කල්පනා කළා මේ ඇයට කරදරයක් වෙලාද දන්නේ නැහැ, මේ ඇයගේ මේ බඩු මුට්ටු ගඟේ ගහගෙන යන්නේ මොකද මේ බලන්න ඕනේ කියලා. උරුවෙල කාශ්‍යප ජටිලයා හිටපු ආශ්‍රමයට පැමිණියා. පැමිණිච්චාම දැක්කා දැන් මේ උරුවෙල කාශ්‍යප ජටිලයා ජටිලෙක් නෙමෙයි, උරුවෙල කාශ්‍යප ස්වාමීන් වහන්සේ. එතකොට පැවිදි වෙලා ඉන්නවා දැකලා ඇහුවා, අර කලින් පැවිද්දට වඩා මේ පැවිද්ද හොඳ දෙයි කියලා. දැන් කිව්වා මේ තා උතුම්, මේ තා ශ්‍රේෂ්ඨයි කියලා කාශ්‍යප ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. ඒ ගමන ඒ පිරිසත් තමන්ගේ ජටා මඩුලු අර ගිනි පුදන උපකරණ ආදී ඔක්කොම ගඟ දිගේ පා කරලා යවන බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වුණා. භාග්‍යවතුන් වහන්සේ නදී කාශ්‍යප ජටිලයා ප්‍රධාන 300ක් ජටිල පිරිස එහි භික්ෂු උපසම්පදායෙන් පැවිදි උපසම්පදා කළා. ඊට පස්සේ ඒ ගඟ පහළ වාසය කරන්නා වූ ගයා කාශ්‍යප ජටිලයා දැක්ක අර කලින් පිරිස වලයේගේ ජටා මඩුලු ඊළඟට අවශේෂ තවුස් පිරිකර ගිනි පුදන උපකරණ ආදිය ගඟ දිගේ පාවෙලා යනවා දැක්කා. දැකලා කල්පනා කළා මගේ සහෝදරයන්ට කරදරයක් වුණාද දන්නේ නැහැ කියලා. ගයා කාශ්‍යප ගියා සහෝදරවරු දැකීම සඳහා. ඒ ගියා වූ ජටිල පිරිස දැක්කා පුරවේල කාශ්‍යප ජටිලයාත් නදී කාශ්‍යප ජටිලයාත් සහ පිරිවරින්ම පැවිදි වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වෙලා ඉන්න ආකාරය දැකලා ඇහුවා මේ පැවිද්ද හොඳදයි කියලා. එයි මේ පැවිද්ද හොඳයි කිව්වහම අර පිරිසත් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිදි උපසම්පදාව ලබා ගත්තා. ඒ කියන්නේ ගයා කාශ්‍යප ප්‍රධාන පිරිස ජටිල පිරිස. ඔන්න ඔය විදිහටයි අර පුරාණ ජටිල පිරිස භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වුණේ. දැන් මේ උරුවෙල කාශ්‍යප ස්වාමීන් වහන්සේ ප්‍රධාන දහසක් වූ ජටිල පිරිස අර කල්ප 92කට ඉස්සෙල්ලා කුස බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරා වූ කුමාරවරු 3 දෙනා සිටන හිටපු දහසක් පිරිවරයි. බලන්න දැන් මේ අයගේ සම්බන්ධයනේ කල්ප 92ක් මුළුල්ලෙම මේ අය එකට බින්දහම් කරගෙන ඇවිල්ලා අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච කාලෙහිම මේ මගධ රටේ උපත ලැබල බ්‍රාහ්මණවරු හැටියට, ඊට පස්සේ ජටිල පැවිද්දන් හැටියට කලින් පැවිදි වෙලා හිටියා. අනතුරුව භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයෙන් පැවිදි උපසම්පදාව ලබාගෙන ඒ අය බුද්ධ ශාසනයෙහි ශ්‍රමණයන් වහන්සේලා බවට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේ දැන් මේ පුරාණ ජටිල භික්ෂුන් වහන්සේලා පැවිදි උපසම්පදා වුණයින් පස්සේ මේ පිරිස වැඩම කරවාගෙන ගයා ශීර්ෂයට පැමිණියා. අන්න එතනටයි ගයා ශීර්ෂය පිළිබඳ විස්තර සඳහන් වෙන්නේ. ගයාවී කියන ගම සමීපයේ පොකුණක්කා නදියක් තියෙනවා කියලා සඳහන් කළානේ. නම් ඊළඟට ඒ ආසන්නයේ ඇතුඹක් වගේ විශාල ගල් පර්වතයක් තියෙනවා. විසුණු වහන්සේලා 10ටම වැඩි ඉන්න පුළුවන් තරමේ ඉරකඩ තියෙන. භාග්‍යවතුන් වහන්සේ මේ පිරිසක් වැඩම කරගෙන එතනටයි සපත් වෙලා භාග්‍යවතුන් වහන්සේ බුදුනුවණින් විමසා බැලුවා මේ භික්ෂුන් වහන්සේලා 10ටම සප්පාය වූ ධර්ම දේශනාවක් පිළිබඳව. දැන් බලන්න මේ හැම කාරණේකින් අපට අර අචින්තනීය වූ බුද්ධ විෂය ගැන කරුණු කාරණා තේරුම් ගන්න ලැබෙන්නේ නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දුකාතිහාර පෑමේ හැකියාව අර ප්‍රාතිහාර හැමෙහිකින්ම පැහැදිලි වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට දිව්‍ය බ්‍රහ්මාදීන් පවා පැමිණිලා අපෝපස්ථාන කරන ආකාරයත් අපට ඒ තුලින් තේරුම් ගන්න පුළුවනි. එතකොට බලන්න දැන් ශ්‍රද්ධාවෙන් පිළිගත යුතු මේ කාරණා සාමාන්‍ය පොහුදුන් කෙනෙකුට විද්‍යාත්මකව හෝ තර්ක කරලා හෝ තහවුරු කරගන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. කොහොමද භාග්‍යතුන් වහන්සේ විදිහට ප්‍රාතිහාර්ය පෑවි? කොහොමද සක්‍රදී ඉන්ද්‍රයා මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට පැමිණියේ? කොහොමද අර එර්ධිමත් නාගරාජයා දුම් පිටකයේ ගිනිදල් පිටකලේ? භාග්‍යවතුන් වහන්සේ කොහොමද නාගරාජයාව මැඩලීම සඳහා ගිනිදල් පිටකලේ වගේ තර්කානුකූලව හෝ විද්‍යාත්මකව හෝ ඒවා ඔප්පු කරන්න කතා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළි අරගෙන ශ්‍රද්ධාව අනුවම පිළිගත යුතු කාරණායි. අන්න ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සාමාන්‍ය කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ බුද්ධ විෂය ගැන තර්ක විතර්ක කරමින් නොඑක් විදිහට හිතන්න පටන් ගත්තොත් එහෙම ඒ තැනත්තාගේ සිත වික්ෂිප්ත වෙන්න පුළුවන් නැත්නම් උමතු භාවයට හෝ පත් වෙන්න පුළුවන් කියලා භාගතුන් වහන්සේ වදාළේ උන් ඔය කාරණේ. ඊළඟට බලන්න දැන් ධර්ම දේශනා කරන් ඉස්සෙල්ලත් භාගතුන් වහන්සේ බුදු ඇසින් බලවදාලා මේ පිරිසට සප්පාය වෙන ධර්ම දේශනා කුමක්ද කියන එකනේ. ඒකත් බුදුරජාණන් වහන්සේ තමයි මේ විදිහට කරන්න පුළුවන් වෙන්නේ. මහා ශ්‍රාවකයන් වහන්සේලාට පවා ඇතැම් විට ඒක අපහසු වෙන්න පුළුවන් වෙනවා. ඇතැම් අවස්ථාවල් ගැන සඳහන් වෙනවා සරියුත් මහරහතන් වහන්සේ කරා ස්වාමින් වහන්සේ නමකට අරහත්ත්වයට පත්වීම සඳහා නැවත නැවතත් අනුශාසනා කළා. නමුත් ඒ වෙන විට ඒ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා, ඒ කියන්නේ සරියුත් මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාව අහමින් ආවාද අහමින් කලින් අරහත්ත්වයට පත් වෙලා හිටියා. සරියුත් මහරහතන් වහන්සේ දැනගත්තේ නැහැ අර සමන් වහන්සේගෙන් බණාසන ස්වාමින් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ඉවරයි කියන එක දැනගන්න ලැබුණේ නැහැ. තවම අරහත්ත්වයට පත් වෙලා නැහැ කියලා හිතාගෙන තව තව වැඩිපුර ධර්ම දේශනා කළා, අනුශාසනා කළා. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ බුදු ඇසින් දැක්කා. අර වනහන ස්වාමින් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ඉවරයි. නමුත් සරියුත් මහරහතන් වහන්සේ ඒ කාරණේ නොදැක තවදුරටත් අනුශාසනා කරනයි කියලා. ඉතින් අන්න මේ විදිහට අර තවත් කෙනෙක්ගේ සිතේ සිද්ධ වෙන ශනික විපර්යාසයන් වෙනස් වී මේ තැනත්තාට පුරාණයේ තියෙන කර්ම කොහොමද, දිනු කරලා තියෙන ඉන්ද්‍රිය ධර්ම කොහොමද, මේ ධර්මයේ කොයි විදිහට අවබෝධ වෙයිද ආදී වශයෙන් මේ කියන හැම දෙයක්මත් භාග්‍යවතුන් වහන්සේගේ බුදු නෝන තමයි ගෝචර වෙන්නේ. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ දුටුවා කාලයක් තිස්සේ ගිනි පුදපු මේ පිරිසට මේ ගිනි ගැද්දයක් ගැනම උපමා කරගෙන වදාරණ එකයි වඩා සත්පාය වෙන්නේ කියලා. අන්න ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ආදිත්ත පරියාය කියන සූත්‍ර දේශනාවට මුල පුරමින් වදාලා සබ්බං භික්ඛවේ ආදිත්ත මහණෙනි සියල්ල ගිනිගෙන දැල්වෙලයි තියෙන්නේ. සියල්ල කියන එක බෞද්ධ ධර්ම දේශනා වාරයේදී පැහැදිලි කළා. මොනවද සියල්ල? මේ ලෝකයේ තියෙන සියල්ලම ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ සියල්ලට සීමා වෙනවා. ඔය සියල්ල ඉක්මවා යන කිසිවක් මේ ලෝක ධාතුව තුළ විශේෂයෙන් මේ සත්‍යයන් ගත්තාම සත්‍යයන් තුළ ඇත්තේ නැහැ. තියෙන්නේ මොනවද? ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හා ඒ වාට බැඳී ගිය දේවල් පමණයි. අනේ අනුව භාග්‍යතුන් වහන්සේ වදාලා සබ්බං භික්ඛවේ ආදිත්තං මහණෙනි මේ සියල්ල ගිනිගෙන දැල්ලෙලයි තියෙන්නේ. කිංච භික්ඛවේ සබ්බං ආදිත්තං මොනවද මේ ඇවිල්ලා තියෙන සියල්ල? චක්ඛුං භික්ඛවේ ආදිත්තං මහණෙනි මේ ඇස ගිනිගෙන දැල්ලෙලයි තියෙන්නේ, නැත්නම් ඇවිල්ලායි තියෙන්නේ. රූපා ආදිත්තං ඇහැට පේන රූපත් ගින්නෙන් ඇවිල්ලායි තියෙන්නේ. චක්කු විඤ්ඤාණං ආදිත්තං ඇහැ මුල් වෙ ඇතිවෙන සිත ඒකත් ඇවිලිලයි තියෙන්නේ, ගින්නෙන් ඇවිලිලයි තියෙන්නේ. චක්කු සම්පස්සෝ ආදිත්තෝ ඇහැ නිසා ඇතිවෙන ස්පර්ශය ඒකත් ගින්නෙන් ඇවිලිලයි තියෙන්නේ. චක්කු සම්පස්සේ නිසා ඇතිවන්නා වූ සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳීම මේවත් ගින්නේ ඇවිලිලයි තියෙන්නේ. කුමන වූ ගින්නකින්ද මේවා ඇවිලිලා තියෙන්නේ? ඔව්, රාගේ නම් වූ ගින්නේ, ද්වේෂේ නම් වූ ගින්නේ, මෝහේ නම් වූ ගින්නේ, ඇහැ කන නාසය දිව ශරීරයේ මානස කියන මේ ඔක්කොම ගිනි දැන් ගිනිගෙන ඇවිල්ලායි තියෙන්නේ. ඒ වගේම ජාතිය නම් වූ ගින්නේ, ජරාව නම් වූ ගින්නේ, මරණය, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ සියලු ගිනි වලින් ඇවිල්ලායි තියෙන්නේ. ඔන්න ඔකට 11 ගින්නේ කියලා කියන්නේ. පැහැදිලිද? 11 ගින්නකින් මේ සියල්ල ගිනිගෙන ඇවිලෙනවායි කියන්නේ ඇහත් රූපත් චක්කු විඥානයත් චක්කු සංපස්සයත් චක්කු සංපස්සේ නිසා හට ගන්නා සැප දුක් උපේසා වේදනාවනොත් මේ සියල්ලම රාග ගින්නෙන් ගිනිගෙන ඇවිලලා තියෙනවා. දේශ ගින්නෙන්, මෝහ ගින්නෙන්, නැවත නැවත උපදීම් සංඛ්‍යාත ජාති ගින්නෙන්, ජරාවට මහලු බවට පත්වීම් සංඛ්‍යාත ජරා ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, වැළපීම නම් වූ ගින්නෙන්, ඊළඟට කායික දුක් නම් වූ ගින්නෙන්, දෝමනස්ස කියන මානසික දුක් නම් වූ ගින්නෙන්, දැඩි චිත්ත පීඩා කියන උපායාස ගින්නෙන් ගිනිගෙන දැල්වලා කියනවා. ඉතින් මෙන්න මේක නුවණින් සලකන්නට ඕන. විදර්ශනා භාවනාවක් වශයෙන්ම නුවණින් සලකන්නට ඕන. තමන් සම්බන්ධයෙන් ඇහැ ඊළඟට රූප, චක්කු විඥානය, ඇහැ නිසා පහළ වෙන ස්පර්ශය, ඊළඟට ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා, මේ ඔක්කොම මේ ආදීනවයන්ගෙන් පීඩාවට පත් වෙලා තියෙන්නේ කොහොමද කියන එක නිතර සිහි කරන්නට ඕන. ඔය විදිහටම කන, ශබ්ද, සෝත විඥානය, සෝත සංපස්සය, සෝත සංපස්සයෙන් නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා, නාසය, ගන්ධය, ඝාන විඥානය, ඝාන සංපස්සය, ඝාන සංපස්සය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා, දිව, රස, ජීවා විඥානය, ඊළඟට ජීවා සංපස්සය කියන්නේ දිව නිසා හට ගන්නා ස්පර්ශය, ඒ ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා, කය, කයට දැනෙන පහස, කාය විඥානය, ඊළඟට කාය නිසා ඇතිවන ස්පර්ශය, කාය සංපස්සය නිසා හට ගන්නා වේදනා, මනස, මනසට අරමුණු වන ධර්ම, මනෝ විඥානය, මනෝ සංපස්සය, මනෝ සංපස්සය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා කියන මේ සියල්ලම ජාති රාග ගින්නෙන්, දෝෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාති ජරා, ඊළඟට මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ 11 ප්‍රදේරුම් ගින්නෙන් නිරන්තරයෙන්ම ගිනිගෙන දැල්විලා තියෙන්නේ කියලා විතර කල්පනා කරන්නට ඕන. අන්න එහෙම නුවණින් සලකන්නා වූ ශ්‍රාවකයෙකුට මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතනවල පැවැත්ම ගැන කලකිරීමක්මයි ඇති වෙන්නේ. කලින් දේශනාවල පැහැදිලි වුණා වගේ කෙනෙක් මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ලැබීම ගැන සතුටු වෙනවා නම්, අභිනන්දනය කරනවා නම් කවදාවත් මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතනයන්ගේ නිදහස් වෙන්න බෑ. ඒ කියන්නේ තමන්ට මේ ලැබී තියෙන ඇස් දෙක හොඳයි කියලා දකිනවා නම්, කන් දෙක හොඳයි කියලා පිළිගන්නවා නම්, තමන්ට මේ ලැබී තියෙන නාසය හොඳයි කියලා පිළිගන්නවා නම්, දිවෙන් සතුටු වෙනවා නම්, මේ ලැබී තියෙන දෙතිස් කුණුපයන්ගෙන් යුක්ත මේ කය හොඳ එකක් කියලා ඒක පිළිගන්නවා නම්, ඊළඟට තමන් මේ නොඑක් සිතිවිලි සිතන්නා වූ මන ආයතනේ හොඳයි කියලා තමන් අභිනන්දනය කරනවා නම්, එසේ අභිනන්දනය කරලා සතුටින් මේ හැකරනාසයේ දිව ශරීරයේ මනස බාරගෙන සිටින තාක්කල් කවදාවත් තමන්ට ඒ දුකෙන් නිදහස් වෙන්න බෑ. දැන් මේ පින්නතුල්ලාට මතක ඇති එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේට දානවල දීම සඳහා ආරාධනා කරන එක්තරා නිවසකට වැඩම කරන්න ඉච්චාම ඒ නිවසේ උදවිය ඇසුරු කළා වූ එක්තරා අන්‍යාගමික පැවිද්දෙක් ඒ ගෙදරට වෙලා ඉඳගෙන බුදුරජාණන් වහන්සේට හොඳටම බැන්න දොස් කිව්වනේ. ඒ භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා වූ දානය සඳහා ආරාධනා කරපු පිරිස කලින් එක්තරා අන්‍යාගමික පැවිද්දෙක් ඇසුරු කළා. ඒ අන්‍යාගමික පැවිද්දා කැමති වුණ නැහැ භාග්‍යතුන් වහන්සේ ඒ නිවසට වැඩම කරනවාට. ඒ අන්‍යාගමික පැවිද්දා පුලුවන් තරම් උත්සාහ ගත්තා භාග්‍යතුන් වහන්සේගේ පැමිණීම වළක්වන්න. ගත්තා උත්සාහ සාර්ථක නොවෙච්ච නිසා මේ පැවිද්දත් මොකද කළේ, භාග්‍යතුන් වහන්සේ වැඩම කරන වෙලාවට ඒ නිවසට ගිහිල්ලා ඇතුළට වෙලා හිටියා. ඇතුළට වෙලා ඉතිහාම භාග්‍යතුන් වහන්සේ ඒ නිවසට වැඩම කළාම මේ අන්‍යාගමික පැවිද්දාට ඒක දරාගන්න බැරුව ගියා. දරාගන්න බැරුව ගියාම එළියට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ නොයෙක් විදිහේ පරස වචන කියමින් බණින්න පටන් ගත්තා. බණින්න පටන් ගත්තාම බුදුරජාණන් වහන්සේ අර අන්‍යාගමික පැවිද්දාගේ කාරණයක් කියනවා. දැන් කිව්වා කාට හරි දීම සඳහා, පරිත්‍යාග කිරීම සඳහා ආහාර පාන ආදී සූදානම් කරලා තියෙනවා. ඔබ යම්සි කෙනෙකුට ආරාධනා කරනවා කැමිලා ඒ ආහාර පාන ආදී භුක්ති විඳින හැටියට, අනුභව කරන හැටියට. ඒ අය ඒවා අනුභව කළේ නැත්තම් මොකද කරන්නේ කියලා අර අන්‍යාගමික පැවිද්දගෙන් ඇහුවා. එතකොට අර අන්‍යාගමික පැවිද්දා ඉඳන් කිව්වා, ඉතින් මේ ආගන්තුක සත්කාරය නැත්තම් තමන් ලබා දෙන තෑග්ග නැත්තම් ආහාරය අර ආගන්තුක පිරිස භුක්ති විඳින්නේ නැත්තම් තමන්ම භුක්ති විඳිනවා කියලා. අන්නේ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ පැවිද්දාට මතක් කළා, අන්නේ වගේ ඔබ විසින් දැන් තථාගතයන් වහන්සේට මේක ආකාරයෙන් දැන්න දුස් කිව්වා. නමුත් තථාගතයන් වහන්සේ එකක්වත් බාරගන්නේ නැහැ. ඒවා ඔබම බාරගන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ යාතම පවරා. ඉතින් අන්න ඒ කතාව වගේ මේ කතාව ගත්තොත් අපිට ඒකත් මේ ආයතන වලට ගලපවා ගන්න පුළුවන්. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ විසින් අර තැනැත්තා බැන්න දොස් කියපු ඒවා තමන් වහන්සේට බාරගත්තා. මේ තැනැත්තා මට මෙසේ බැන්නා, මෙසේ දොස් කීවා, මෙසේ අපහාස කළා, මේ විදිහේ පරුෂ වචන කිව්වා කියලා භාග්‍යවතුන් වහන්සේ විසින් අර බැනු සියල්ල බාරගත්තා නම් මොකද වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ සිතේ බලවත් වූ දුම්නස කනස්සල්ල ඇති වෙන්න ඉඩ තිබුණා. භාග්‍යවතුන් වහන්සේ කෙලසුන් ප්‍රහාණය කළ නිසා එහෙම දෙයක් වෙන්නේ නැහැ. නමුත් බාරගත්තා නම් වෙන්නේ මොකද? භාග්‍යවතුන් වහන්සේගේ සිත දුකටපත් වෙනවා. දුකටපත් වෙලා සාමාන්‍ය කෙනෙක් නම්, බෝධුන් කෙනෙක් නම් බලවත් විදිහේ ද්වේෂයක්, වෛරයක් පවා ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් බාර නොගත්ත නිසා භාග්‍යවතුන් වහන්සේගේ සිතේ අර පරුෂ වචන නිසා අල්ප මාත්‍ර වූ දුකක් ඇති වුණේ නැහැ. අන්න ඒ වගේ තමයි දැන් අපට වෙලා තියෙන්නේ මේ දුක් සහිත වූ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස බාර අරගෙන, පිළි අරගෙන ඒවා හොඳයි කියලා තමන් සන්තක කරගෙන තියෙන නිසා මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මුල්ව හට ගන්නා සියලු දුක් අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස බාරගත්තොත් ඒවත් එක්ක ඇති වෙන සියලු දුක බාර ගන්න සිද්ධ වෙනවා. අන්න ඒ විදිහයි. ඒ කියන්නේ අපි හිතමු කවුරු හරි පිටින් බොහොම අලංකාර කරපු සත්තරන් වැඩ දාපු මැණික් පෙට්ටියක් දෙනවා, ඇතුලේ සර්පය පුරවලා. ඉතින් අර පිට තියෙන ඔපේ බලලා සත්තරන් පෙට්ටිය බාරගත්තොත් එහෙම බාර ගන්න වෙන්නේ ඇතුලේ ඉන්න සර්පයොත් එක්කම. ඊට පස්සේ සර්පය කනකොට මොකද වෙන්නේ? අඬහඬ වැළපෙන්න, ශෝක කරන්න සිද්ධ වෙනවා. මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනසත් ඉන්නත් මේ අර රත්තරන් වැඩ දැමුව ඇතුළු සර්පිය පුරවපු පෙට්ටිය වගේ. දැන් පිටින් බැලුවාම අපට කාගේ වුණත් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිටින් බැලුවත් අපට පේනවා මේ තැනත්තා නැත්නම් මේ පුරුෂයා බොහොම හොඳ ප්‍රසන්න පෙනුමක් තියෙන කෙනෙක්, හොඳ කෙනෙක්, නැත්නම් මේ ස්ත්‍රිය බොහොම ප්‍රසන්න පෙනුමක් තියෙන කෙනෙක්, රූප සම්පන්නිය තියෙන කෙනෙක් කියලා පිටින් බැලුවාම එහෙම තේරෙනවා. නමුත් ඇතුළ ගත්තාම නොඑක් විදිහේ ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ, හැඳීම්, වැළපීම්, දුක්ගොම්ලස් පුරෝපු මහා ගිනි ගොඩක් නේ. එතකොට අපට අර බාහිරින් පේන හොඳය ඇතුළත ඇත්තේ නෑ. ඇස් දෙක ගත්තත්, කන් දෙක, නාසය, දිව, ශරීරය, මනස ගත්තත් අපට මේ බාහිර පිටින් පේන හොඳය ඇතුළත ඇත්තේ නෑ. ක්ෂණයක් ක්ෂණයක් පාසාම වෙනස් වෙන මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස නිසා අපට අන්තිමට උරුම වෙන්නේ ලෙඩ දුක්, ජරා ජීර්ණ බව, මරණය, හැඬීම් වැළපීම්, දුක් දුම්නස් මේ ටික විතරයිනේ. අන්තිමට ඉතින් ලෙඩ ඇඳට වැටලා මරණය එනතේ බලාගෙන ඉන්න තමයි කාටත් සිද්ධ වෙන්නේ. ඔයිට වඩා වෙන අමුතු දෙයක් ලැබිච්ච කිසිම කෙනෙක් ඇත්තේ නැහැ. දැන් බලන්න අතීතයේ පටන් මේ දක්වාම වාසය කරපු සියලුම මිනිස් වර්ගයා ගත්තොත් එහෙම හැම දිනාටම මහරජවරුන්ට පවා වෙලා තියෙන්නේ බලන්න මේ දඹදිවේ හිටපු අශෝක අධිරාජ්‍ය මුළු දඹදිවම පාලනය කරපු අශෝක අධිරාජ්‍යයටත් අන්තිමට මොකද වුනේ? වයස්ගත වෙලා, වයෝ වෘද්ධ වෙලා අන්තිමට දන් දෙන්නවත් දෙයක් නැතුව අතේ තිබිච්ච නෙල්ලිපළුව විතර දන් දෙන්නවත් තිබුණේ මුළු දඹදිවම අයිති කරගෙන හිටපු අධිරාජ්‍යයට. අවශේෂ රජවරු, මහයමතිවරු, සක්විති රජවරුන්ට පවා අවසානයේ තුරුම් වෙච්චදී එච්චර අර තමන්ගේ කියන ඔක්කොම නැති වෙලා ගිහිල්ලා ජරා ව්‍යාධි මරණ දුක්, හැඬීම් වැළකීම් දුක් දුන්නස් පමණයි ඉතුරු වුණේ. මොන විදිහට අපටත් මේ ජීවිතේ ඉතුරු වෙන්නේ අන්තිමට ඔය ටිකම පමණයි. යන්නේ කාරණේ කල් වෙලා ඇතුව අපි තේරුම් ගන්න තියෙන්න ඕන. ඒ කාරණේයි භාග්‍යතුන් වහන්සේ මේ පුරාණ ජටිල භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළේ. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හය ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවත් ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. ඊළඟට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන ආයතන මුල්ව පහළ වෙන සිත් සියල්ලක් ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. චක්කු සංපස්ස, සෝත සංපස්ස, ඝාන සංපස්ස, ජීවා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියන ආයතන හය මුල්ව පහළ වෙන ස්පර්ශය ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. ඊළඟට ඒ ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා විඳීම ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. මේ විදිහට නුවණින් දකින්නා වූ ශ්‍රාවකයාට තමන්ගේ ජීවිත පැවැත්මම ගිනිගත් ගයක් හැටියට වැටහි යනවා. දැන් ගිනිගත් ගයක් ඇතුලේ ඉන්න කෙනෙකුට ඒ ගින්නේම පිළිස්සෙමින් තවදුරටත් ඉන්න හිතනවද නැත්නම් පලා යන්න පුළුවන් තැනකින් පලා යන්න හිතනවද? පලා යන්න පුළුවන් තැනකින් පලා යන්න හිතනවානේ. එතකොට එහෙමනම් කෙනෙක්ගේ සිතේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනසේ පැවැත්ම කෙරෙහි චන්ද්‍රාගයේ පවතිනෝ නම් පවතින්නේ තාම මේක ආධින දැකලා නැති නිසායි. ඒ කියන්නේ දැන් ගේ ගිනි ඇවිල්ල තියෙනවා. ගේ ගිනි ඇවිලිච්ච බව නොදන්නා කෙනෙක්. නිින්දේ ඉන්න කෙනෙක් මොකද වෙන්නේ? දන්නේම නැතුව අර ගින්නට පිළිස්සෙලා මරණයට පත් වෙනවා, ව්‍යාසණයට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි තින්වත්නි ධර්මයේ නොදන්නා වූ අඥාන ජනයාටත් භාග්‍යවතුන් වහන්සේ නොඑක ආකාරයෙන් දේශනා කළා වූ මේ ආයතනවල ආදීනව අහන්න දකින්න ලැබෙන්නේ. ඒක නිසා ඒ ගැන නුවණින් නොසලකන අය මේ ඇහැකරනාශයේ ජීව ශරීරයේ මනුෂ්‍ය හොඳයි මේව මමේ මාගේ මාගේ ආත්මයයි කියලා වරදවාගෙන ඒ තුලම වාසය කරනවා. ඒ නිසා එවඳු ඇත්තන්ට හැමදාම නිරේ තිරිසන් ලෝක, പ്രേත ලෝක ආදී සතර අපාය උත්පත්තියන්ට පත් වෙලා ඒවැය මහ දුක් විඳින සිද්ධ වෙනවා. මනුෂ්‍ය ලෝකයේ ප්‍රවෘත්ති විපාක වාසයේ නොඑක් විදිහේ දුක් ගැහැට කරදර පීඩා විඳින්න සිද්ධ වෙනවා. නුවණැති සත්පුරුෂයෝ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනය අනුව නුවණින් සලකලා තමන්ගේ ආස්වභාවයේ හරියට ගිනිගත් ගයක් හැටියටම දකිනවා. තමන්ගේ ආස්වභාවයේ ගිනිගත් ගයක් හැටියට දකින්නා වූ නුවණැති ශ්‍රාවකයා තවදුරටත් මේ හැකරණාශේ දිව ශරීරයේ මනසෙහි ඇලී හිටින්න. ඒ තැනැත්තා හැකරණාශේ දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන ඊළඟට ආයතන හය මුල්ව ඇති වෙන ස්පර්ශය ඒ ස්පර්ශය නිසා හට ගන්නා වේදනා මේ සියල්ලෙම කලකිනවා. නේ මේකක්වත් වැඩක් නැහැ. මේ ඔක්කොම දුකටයි තියෙන ඉෂාර දේවල් කියලා ඒ සියල්ලම පිළිබඳ කියන ඇල්ම අතහැරලා දානවා. මේ විදිහට කලකිරෙන ශ්‍රාවකයා මේ කිසිවක ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති නිසා තණ්හාව ප්‍රහාණය කරනවා. තණ්හා ප්‍රහාණයට ගියාම ඒ උතුම් ආර්යයන් වහන්සේට අරහත් මාර්ග ඥානය තුළින් ඵලයටපත් වෙලා උපත ශේ වුණා, බඹසර සම්පූර්ණ කළා, මතෙහි මේ අරහත්ත්වයේ සඳහා කළ යුතු කිසිවක් නැහැයි කියන අවබෝධය ඇති වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට ආයතන හය මුල් කරගෙන මේ දුක්ඛ ස්කන්ධය ඇති වෙන ආකාරය පිළිබඳව නැත්නම් මේ දුකෙහි පැවැත්ම පිළිබඳව දහසක් වූ පුරාණ ජැක්ණ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා, දේශනා කළා. ඒ දේශනාව ශ්‍රවණය කරමින් සිටියා වූ සියලු භික්ෂුන් වහන්සේලාගේ සිත් සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා උතුම් වූ අරහත්ත්වයට පත් වුණාය කියලා ඒ දේශනාව සානියේ සඳහන් වෙනවා. අන්න ඒ විදිහට පින්වත්නි, ඒ ආදිත පරියාය සූත්‍ර දේශනාව දහසක් ජැක්ණ භික්ෂුන් වහන්සේලාට මාර්ගඵල නිර්වාණ අවබෝධය පිණිස හේතු සම්හේතුවක් වුණා, උපනිශ්‍රේ වුණා. ඒක නිසා අපිත් ඒ සූත්‍ර දේශනාව මුල් කරගෙන දැන් මෙතකින් මේක අහලා අමතක කරලා දාන්න නැතුව නිරන්තරයෙන් සිහි කරන්න ඕන. තමන්ගේ ඇහැ ගැන කල්පනා වෙනකොට හිතන්න ඕන මේ ඇහැ ජාති ජරා මරණ හැඳීම් වල බින්දු දුම්නස් රාග ද්වේෂ මෝහ කියන මේ 11 කින්නේ නිරන්තරයෙන්ම ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. ඒ නිසා මේ ඇහැ මම හෝ මගේ හෝ මගේ ආත්මයේ වශයෙන් ගන්න සුදුසු දෙයක් නෙමෙයි. මේක හරියට අර රත්තරන් වැඩ දාලා මණික් ඔබලා තියෙන සාප පෙට්ටිය වගේ බොහෝ ආදීනව සහිත එකක් කියලා ඇහැ ගැනත් කන ගැනත් නාසය ගැනත් දිව ගැනත් ශරීරය ගැනත් මනස ගැනත් ඒ විදිහට නුවණින් දකින්න ඕනේ. එහෙම දකිනේ නිරන්තරයෙන්ම හේතුඵල වශයෙන් හටගෙන තියෙන මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට අනුව බලමින් විදර්ශනා භාවනාවේ යෙදෙන්න ඕනේ. අන්න ඒ විදිහට මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි වෙන ධර්ම කාරණා විදර්ශනා භාවනාව උපකාරී කරගන්නා වූ සත්පුරුෂයන්ට මේ දේශනාවම උපකාරී කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සකල ක්ලේශයන්ගෙන් අත මිදී ලබන්නා වූ අජරාමර සංඛ්‍යාත නිවන් සාන්ති සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව මෙතෙක් වේලා මේ ධර්ම දේශනාව සාවධානව ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් මේ පින්නතුල්ලාටත් නිරන්තරයෙන් ගිනගෙන දැල්වලා පවතින ඇහැකනනාශයේ දේ ශරීරයේ මනස කියන මේ ආයතනයන්ගෙනුත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර ආයතනයන්ගෙනුත් චක්කු විඥාන ආදීයන්ගෙනුත් නිදහස් වූ සීල බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වදාළ ශාන්ති සුඛ ලක්ෂණ උතුම් නිවාන ශාන්තිය සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න දහම් ගැටලු තියෙනවා නම් විශ්වාස කරනවා.